නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ සන්දරාතම තෙරුවන් සරණයි. අද ධර්ම සාකච්ඡාවේ මාතෘකාව මහා සීනාද සූත්‍රය, මජ්ක්‍ධිම නිකායේ 12 වෙනි සූත්‍රය. මේ සූත්‍රය මම හිතනවා අදවසේ ගොඩක් ප්‍රායෝගිකයි කියලා. ඒකට හේතුව තමයි බුදුරජාණන් වහන්සේගේ චරිතය පිළිබඳව වැදගත් කාරණා කීපයක් මේ සූත්‍රයේ සඳහන් වෙනවා. අපි අහලා තියෙනවා, ඒ වගේම අච්චරිය අපූත සූත්‍රයේ සඳහන් වෙනවා, බෝසත්යන් වහන්සේ ඒ උපත්ති ලැබුවාම අග්ගෝහමස්මි ලෝකස්ස, දෙට්ටෝහමස්මි ලෝකස්ස, සෙට්ටෝහමස්මි ලෝකස්ස, අයමන්තිමා ජාති නත්ති දානි පුනබ්බවෝ කියලා ඒ සීහ නාදයක් පැවැත්වා කියලා ඒ මජ්ක්‍ධිම නිකායේ අච්චරිය අපූත සූත්‍රයේ සඳහන් වෙලා තියෙනවා. ඒ වගේම ඒක පළවෙනි සීහනාදය. සීහනාද කියලා කියන්නේ සිංහයාගේ නාදයනේ. ඊට පස්සේ මේ සූත්‍රය බුදුරජාණන් වහන්සේගේ අවසාන කාලයේදී දේශනා කරපු සූත්‍රයක්. ඒකේ සඳහන් වෙනවා, බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා සාරිපුත්ත හාමුදුරුවන්ට ආසීතිකෝමී ආනන්ද ඉදානියම් කියලා. සාරිපුත්‍රේ මම දැන් 80, ඒ කියන්නේ 80 අසුවෙන් පස්සේ තමා මේ බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රය සරිගුත් හාමුදුරන්ට මේ දේශනා කරන්නේ. ඉතින් අවසාන කාලයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ සූත්‍රයක් හැටියට සඳහන් කරන්න පුළුවන්. මේ සූත්‍රයේ ආරම්භන තමා සුනක්කත්ත කියලා හාමුදුරනේ ක්ලිච්ච විරාජයේ හිටියා. ඒ සුනක්කත්ත හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේගේ ධර්මය පිළිබඳව, බුදුරජාණන් වහන්සේ පිළිබඳව වැරදියට තේරුම් ගත්තා. ඒකට අටුවාවේ සඳහන් කරන්නේ සුනක්කත්ත හාමුදුරුවෝ ලිච්ඡවි හාමුදුරුවෝ කෙනෙක්, ලිච්ඡවි වහන්සේ. එයාට දිබ්බ සෝත පහළ වුණා. ඒ කියන්නේ දිබ්බ සෝත දක්වාම එයාට ලබා ගන්න පුළුවන් කවුරු නමුත් රහතන් වහන්සේ කෙනෙක් නෙමෙයි. දිබ්බ සෝත ලබා ගත්තට පස්සේ ශබ්ද ඇහෙනවා නේ. දිබ්බ සෝත කියන්නේ ශබ්ද ඇහෙනවානේ. ඊට පස්සේ දිබ්බ චක්කු ලබා ගන්න බුදුරජාණන් වහන්සේගෙන් උපදෙස් ගන්න උත්සාහ කළා. නමුත් බුදුරජාණන් වහන්සේ උපදෙස් දුන්නේ නැහැ. ඒකට හේතුව තමයි දිබ්බ චක්කු ලබා ගන්න තරම් වාසනාවක් නැහැ. පෙර ආත්මේ මේ අකුසල කර්මයක් කරලා තියෙන තමා කියන්නේ. ඉතින් ඒකින්ද මේ ඒක ලබා ගන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. ඒකින්ද තමයි බුදුරජාණන් වහන්සේ කෙරෙහි මේ වෛරයෙන් බුදුහාමුදුරුවෝ චෝදනා කළේලා සිවුරු ඇරලා ගියා. ඒ අවස්ථාවේ තමයි බුදුරජාණන් වහන්සේට මේ කාරණේ සරියුත් හාමුදුරුවෝ සදාන් කළා. ඒ සදාන් කරපු ආකාරයේ වෙලාවේදී තමයි බුදුරජාණන් වහන්සේ කවුද මේ බුදුරජාණන් වහන්සේ කියන එක මේ ගැඹුරින් විස්තර කරන්නේ. ඉතින් ඒකේ සූත්‍රයේ හරි වටිනා සූත්‍රය සමාඩ අහලා තියෙන මේ සූත්‍රයේ ආශ්‍රයෙන් ධර්ම දේශනා මැදින් කිහිපයක්ම තියෙනවා. ඉතින් ඒ සම්බන්ධ මොන හරි මේ ගැටලුවක් එහෙම නැත්නම් දැනගන්න දෙයක් තියෙනවා නම් අපෙන් අහන්න. ධම්මකර්මාවත මේ සූත්‍රයට ගොඩක් අධ්‍යයනය කළා සූදානම් වෙලා තියෙන්නේ. මම හිතන ධම්මකර්මාවත තව කාරණා සඳහන් කරා. මේ අතරේ මොකක් හරි ඒ කතා කරන දේ පිළිබඳව හරි සූත්‍රයේ හරි පිළිබඳව මොන හරි දෙයක් තියෙනවා නම් අහන්න අපි දා උත්සාහ කරන්න පිළිතුරු සපයන්න. බුද්ධෝපි බුද්ධං සබණීයවන්නං කප්පං පිතේ අඤ්ඤම වාසමානෝ ඉයේත පම්පෝ චිරදීඝමන්තරේ වන්න ආචාර්ය කිමාන්ද හඳුන්වා තිනවතරයි සැලවත් වාසනාවන්තයන් පිනතුනි බෞද්ධ ලෝකයාගේ උතුම් පොහොය දිනය වෙසක් පොහොය දිනය නිමිති කරගෙන අද මේ වැදගත් සීල සමාදන් වැඩසටහනේදී අපේ ගෞරවනීය හඳුන්වන් වහන්සේ ඉතාම වැදගත් මාතෘකාවක් තමයි මේ සඳහා තෝරගෙන තියෙන්නේ ධර්ම සාකච්ඡාව සඳහා. ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ මධ්‍යම නිකායේ මූල 50කේන මහා සීහනාද සූත්‍රය. සීහනාදය සිංහයේ නාදය සඳහන් වන සූත්‍රය. බුදුරජාණන් වහන්සේ කළා වූ සිංහනාදයක් තමයි මේ සූත්‍රයෙන් දැක්වෙන්නේ. අප මේ මුලින් සඳහන් කළ ගාථාවේ සඳහන් වන්නේ බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ බුදු ගුණ බුද්ධ ඥානය කියන එක අචින්තනීය විෂයක් විදිහට දක්වල තියෙනවා. අචින්තනීය ධර්මයක් විදිහට ඒ බුදු ගුණ කියන එක සාමාන්‍ය කෙනෙකුට තියා සැලුවත් සාඳුරන්ටවත් සපුරා දැනගන්න පුළුවන්කමක් නැහැ. ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේ හැරෙනකොට ප්‍රඥාවෙන් අග්‍රස්ථානට පත් වෙලා හිටියේ සැලුවත් මහණන් වහන්සේ. උන්වහන්සේටවත් බාහතුල වහන්සේගේ ගුණ සපුරා දැනගන්නට හැකියාවක් තිබුණේ නැහැ. මේ ගාථාවෙන් සඳහන් වන්නේ කිසියම් සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් එවැනිම බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ ගුණ මුළු කල්පයක් තුළ අඛණ්ඩව දේශනා කළා. ඒ කල්පය අවසන් වෙන නිසා බුදු ගුණ අවසන් වෙන්නේ නැහැ කියලා. ඒතරම් මහත් වූ ගුණ සමුදායකින් ඥාන සම්භාරයකින් කියපේ තැනැත්තෙක් තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ. ඉතින් මේ බුදු ගුණ දැනගත්තු පමණට අපේ හිතේ ලොකු ප්‍රසන්නයක් ඇති වෙනවා. අප සරණ ගිහිලා ඉන්න අප මේ උදේ හවස වන්දනා මාන කරන්නේ බුදුරජාණන් වහන්සේ මේ වගේ ගුණ තියෙන උත්තමෙක් නේද අප ඇසුරු කරන්නේ අප සරණ ගිහිලින්නේ කියලා අපට උන්වහන්සේගේ ලොකු ශ්‍රද්ධාවක් ගෞරවයක් විශ්වාසයක් ඇති වෙනවා. ඒ ධර්මයේ මේ ශ්‍රද්ධාව නිසාම අපට වැඩ වැඩාත්ම ධම තුලට එන්නට ඒ ධම පිළිපදින්නට ධර්මයේ ආනිසංස ලබා ගන්නට ඒ ධම අනිත්‍ය සමග බෙදා හදා ගන්නට අපට උනන්දුවක් ඇති වෙනවා. උන්වහන්සේ මේ වනිහ ලබාගත් වූ පින්තුනි සතර බොහෝ කාලයක් දාන ආදී පාරමිතා ධර්මයන් සම්පූර්ණ කරලා ජීවිත පරිත්‍යාගයෙන් කරපු කැපවීමක ප්‍රතිඵල විදිහටයි මේ ඥානයන් සියල්ලම ලබාගත්තේ. මේ සූත්‍රයේ තුළ බුද්ධ ඥානයන් ගැන සඳහන් වන්නේ උන්වහන්සේ තිබුණු සුවිශේෂී හැකියාවන් ඥානයන් ගැන තමයි මහා සීහනාද සූත්‍රයේ විස්තර කරන්නේ. පින්තුනි මේ සූත්‍රය අප මුලදී තියෙන කරුණු දැන ගන්නට ඕන. ඉතින් අප මේ කරුණු සඳහන් කරන්නේ අපට තේරෙන විදිහට. නමුත් මේව සම්පූර්ණ කරන එක නෙවෙයි පින්තුනි. බුදුහන්සේගේ බුදුගුණ කියන එක මහා සාගරයක් වගේ. අප බුදුගුණ විස්තර කරන්නේ අනෙක් හරියට මහා සාගරයක වැඩෙන භූමියක් වගේ. අපි බොහොම ගොඩායි ඒව සඳහන් කරන්න. අපිට විචාරය කරන්න තරම් එහෙම ලොකු ධර්මයක් නැහැ පින්තුනි. රහතන් වහන්සේලටවත් විශේෂවම මේ උතුම් බොහොම ගැඹුරු විශ්වාසයක් තමයි අපගෙන් සාකච්ඡා කරන්නේ. එහෙත් අපේ ශ්‍රද්ධාව දිනවන්නට අපි අන්තා ප්‍රමාණ කර බුදුගුණ දැන ගන්නට ඕන. ඉතින් ඒ සඳහා වැදගත්ම සූත්‍රයක් තමයි මධ්‍යම නිකාය සඳහන් වන මහා සීහනාද සූත්‍රය. ඉතින් අද අපිට ලැබෙන දින කාලය අනුව මේ කරුණු විස්තර කරනවා. ඔබ නිවසට ගියාට පස්සේ ඔබ බලන්න අන්තර්ජාලයට ගිහිල්ලා බලන අධ්‍යයනය කරන්න මේ සූත්‍රය තවත් ඔබට කැමති භාෂාවකින් අධ්‍යයනය කරන්න පුළුවන්. ඒ කරුණ එකිනෙක බල බල ඊළඟ වෙසක් පොහොය දවස වෙනකම්ම පුළුවන් නම් මහා සීහනාද සූත්‍රය අධ්‍යයනය කරන්න. ඒ තරම් වටිනා සූත්‍රයක්. පින්තුනි මේ සූත්‍රය දේශනා කරන්න හේතු වුණේ අපේ හඳුනන වහන්සේ සඳහන් කර පරිදි සුණක්කත්ත කියන භික්ෂුන් වහන්සේගේ සිද්ධිය තමයි මීට පාදක වුණේ. බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේ උන්වහන්සේ වෙත පැවිදි වෙලා හිටියේ ලිච්ඡවි වංශයට අයිති සුණක්කත්ත කියන හාමුදුරුව මේ ශාසනයෙන් අයින් වෙලා ගියා. ගියාට පස්සේ ඔහු තැන් තැන්වල බුදුරජාණන් වහන්සේ ගැන කරුණු සඳහන් කරා. එහෙදී ඔහු සඳහන් කරන දෙයක් තමයි බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ දේශනා කරාට උන්වහන්සේට ධර්මයේ සම්පූර්ණ ප්‍රත්‍යක්ෂ වෙලා නෙවෙයි මේක කියන්නේ. උන්වහන්සේගේ ප්‍රතිපාණ ඥානෙන් ගැඹුරු නොවනින් දැනුමින් මේක සඳහන් කරාට උන්වහන්සේ මේක ප්‍රත්‍යක්ෂ කළ නැති දහම අපි මේ දේශනා කරන්නේ. ඒ තරම් නෝ සඳහන් කරනවා. හැබැයි එහෙම වුණත් උන්වහන්සේගේ ඥාන සම්භාරයෙන් දේශනා කරන මේ ධර්මට අනුව කිසියම් කෙනෙක් පිළිපැදුවොත් ඔහුගේ දුකෙන් නිදහස් වෙන පුළුවන් කියලා සඳහන් කරනවා. බුදුහාමුදුරුවෝ ධර්ම අවබෝධය කළ නැහැ. හැබැයි උන්වහන්සේ අනුගමනයේ දේශනා කරන මේ කරුණ පිළිපැද්දොත් යම් කිසි කෙනෙක් ඔහුට ධර්ම අවබෝධය කරන්න පුළුවන්, නිවන් දකින්න පුළුවන් කියන එක සුරංගත සඳහන් කළා. ඉතින් මේ කාරණිය තැන්තැන් වල සඳහන් කරනකොට දිනක් සරුවත් මහීමන් වහන්සේ උදෑසන පිණ්ඩපාත ගිහිපු වෙලාවේදී මේ කාරණිය වුණා උන්වහන්සේට. සුරංගත සඳහන් කරන මේ කාරණිය. මේක අහලා දැනගත්තු සාරිපුත්ත මහීමන් වහන්සේ බුදුරජාණන් වහන්සේ වෙත ආවට පස්සේ උන්වහන්සේට සඳහන් කළා, මහණුතුන් වහන්සේ මේ සුරංගත මෑත කාලේ මේ ශාසනයෙන් වෙන් වෙලා ගියපුම ඕ බුදුරජාණන් වහන්සේ ගැන මෙහෙම කරුණු සඳහන් කරනවා. බුදුරජාණන් වහන්සේ න්‍යායකණුව මේ කරුණ දේශනා කළත් උන්වහන්සේ ධර්ම අවබෝධය කළ නැහැ. හැබැයි මේ ධර්ම යන්නේ කෙනෙක් අනුගමනය කරවදී ඔහුට දුකෙන් නිදහස් වෙන පුළුවන් කියලා සුරංගත සඳහන් කරනවා කියලා ප්‍රකාශ කළා. මේ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ වැදගත් කාරණයක් සඳහන් කරනවා. උන්වහන්සේ දේශනා කරන සාරිපුත්ත මේ සුරංගත මගේ නුගුණය කියලා කියන උත්සාහ කළාට සැබවින්ම මගේ ගුණයක් නෙමෙයි මේ සඳහන් කරන්නේ. ඒකට හේතුව කියනවා මේ ධර්ම කිසියම් කෙනෙක් පිළිපැදුවොත් එමුර දුකෙන් නිදහස් වෙන පුළුවන් කියන කාරණේ කියනවා. ඒක බුදුහාඳුරන්ගේ ධර්මයේ තියෙන ගුණයක්. ඒ නිසා ਉਹ නුගුණයක් කියලා හිතලා බුදුහාඳුර විවේචනය කරාට සැබවින බුදුහාඳුරන්ගේ ගුණය කොයි මොහොම මේ සඳහන් කරන්නේ කියලා සඳහන් කළා. ඊළඟට බුදුරජාණන් වහන්සේ සාරිපුත්ත මහණන් වහන්සේට සඳහන් කරනවා යම් කිසි කෙනෙක් මේ වගේ මතයක් දැරුවොත් මොකද මතය? මේ ධර්මයේ දේශනා කරන බුදුරජාණන් වහන්සේ ධර්ම අවබෝධය කළේ නැහැ, දුකේ නිදහස්ුනේ නැහැ කියලා යම් කිසි කෙනෙක් සඳහන් කරනවා නම් ඒක වැරදි මතයක්. අන්‍ය මතේ යම් කිසි කෙනෙක් දුරු නොකරනවා නම් ඒ මතය දරාගෙන මත කියම් කෙනෙක් මරණයට පත් නොවතින් ඔහු නිරේ ගාමී වෙනවා. ඔහු මරණයත් සමගම අපලත වෙනවා. කල්පාන්තර ගානක් නිරේ දුක් විඳින හේතු වෙනවා කියලා සඳහන් කළා. අනේ කාරණයක් එක්ක බාගතුන් වහන්සේ සඳහන් කරනවා සාරිපුත්ත මේ සුරක්කත් බොහොම හිස් පුද්ගලයේ බොහෝ ක්‍රෝධයෙන් යුක්තව මේක සඳහන් කරන්නේ කියලා සඳහන් කරා. ඊළඟ දේශනා කරනවා සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් ළඟ තියෙන නවරහදී බුදුමන විස්තර කරනවා. අරහං සම්මා සම්බුද්ධ විජාකරණ සම්පන්න සුගත ලෝකවිදු අනුතර පුරිසගංසාරති සත්තාදේ මනසානං බුද්ධෝ භගවා කියන මෙන්න මේ ගුණයන්ගෙන් සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් යුක්තයි කියලා සඳහන් කරා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙකුට පිරිස මැදදී ධර්ම චක්‍රය පවත්වන්න පුළුවන් සිංහනාද කරන්න පුළුවන් කාරණා තියෙනවා. ඒ මොනවද? එතන වහන්සේට ඉදිරි ඥානය තියෙනවා. ඉදිරි ඥානය කියන්නේ සුවිශේෂ ඥානයක්. එක පුද්ගලෙක් වශයෙන් ඉඳගෙන දෙන්නෙක් වෙන පුළුවන්, පස් දෙනෙක් වෙන පුළුවන්, දහ දෙනෙක් වෙන පුළුවන්, සිය දෙනෙක් වෙන පුළුවන්, දහස් දෙනෙක් වෙන පුළුවන්. ඉදිරි ඥානයේ ලක්ෂණ. ඒ වගේම පොළවේ උඩ ඇවිදින්න පුළුවන් හරියට වතුර ගිලෙනා වගේ. වතුර ඇවිදින්න පුළුවන් පොළොව උඩ යනවා වගේ. මේ වගේ විශේෂ හැකියාවන් රාශියක් තියෙන ඥානයක් තමයි ඉදිරි ඥානය කියලා කියන්නේ. ඊළඟ සඳහන් කරනවා දිබ්බසෝත කියලා ඥානයක් තියෙනවා. ඈත තියෙන ශබ්දයන් අහන්න පුළුවන් හැකියාව. ඒකත් සාමාන්‍ය රහතන් වහන්සේ කෙනෙකුට වඩා සුවිශේෂ ඥානයක්. ඒ වගේම චේතෝපරේ ඥානය තියෙනවා. අනිත්‍යගේ සිත් ගැන බලන්න පුළුවන් නුවණක් තියෙනවා. ඒකත් සාමාන්‍ය කෙනෙක් වශයෙන් නෙවෙයි, සාමාන්‍ය ඉරිදි බලලා විහතන් වහන්සේ කෙනෙකුට වඩා ගැඹුරට ගිහිල්ලා සුවිශේෂ ඥානයක් ඉගෙන මේක තියෙනවා කියලා සඳහන් කරනවා. මේක තමයි ආරම්භයේදීම බුදුහාමර ගැන සඳහන් කරන කෙටි විස්තරය. පිටින් මේව තනි වශයෙන් විස්තර කරාට මේ හැම පදයකම ලොකු ගැඹුරක් තියෙනවා. ලොකු ප්‍රවේද තියෙනවා. ලොකු විස්තර තියෙනවා. ඒකේක මට්ටම් තියෙනවා. සාමාන්‍ය ප්‍රථම ඥානෙ ලැබෝකේනාගින් නම් හතරවෙනි ඥානෙ ලැබෝකේනා දක්වා, ඒ වගේම සාමාන්‍ය රහතන් වහන්සේ කෙනෙකුගින් නම් ඉරිදවල රහතන් වහන්සේ කෙනෙක් දක්වා, ඒ වගේම ප්‍රත්‍යක පසේබුදුරජාන් වහන්සේ කෙනෙක් මට්ටමත් සහ ඊටත් වඩා ඉහළට ගියලා සම්මා සම්බුදුරජාන් වහන්සේගේ මට්ටම දක්වා මේ කරුණවල ලොකු පරාසයක් වෙනසක් තියෙනවා. සම්මා සම්බුදුරජාන් වහන්සේ කෙනෙකුගේ මට්ටම එනකොට සරල උදාහරණයක් කියන්නම්. මහාකම විභාගයේ සූත්‍රයක් තියෙනවා මජ්ක්‍ධිම නිකායේ. අපි බොහෝ වෙලට චුල්ලකම විභාග සූත්‍රය තමයි අහලා තියෙන්නේ. එක එක සමාන කර්ම කරාම ඊට අනුරූපව විභාග වෙන කර්මයන් ගැන සඳහන් කරන සූත්‍රය තමයි අපරිහිත හරදීන චුල්ලකම විභාග සූත්‍රය. හොඳ දේවල් කරොත් හොඳ විභාග ලැබෙනවා, නරක දේවල් වලින් කරොත් නරක විභාග ලැබෙනවා. මේ තුල කම් විභංග සූත්‍රයේ සඳහන් කළ බුදුහාමර එතරම් සඳහන් කරනවා මහා කම් විභංග කියලා සූත්‍රය. මේ මහා කම් විභංග සූත්‍රයේ සඳහන් වන ඊට වඩා හත්පති වෙනස් කරන්නේ. ඒකේ සඳහන් කරනවා අරහත් කර්ම කරලා දුගති ගාමී නැහැ තියෙනවා. අරහත් කර්ම කරලා සුගති ගාමී නැහැ තියෙනවා. ඒ වගේම කුසල කර්ම කරලා සුගති ගාමී නැහැ තියෙනවා. කුසල කර්ම කරලා දුගති ගාමී නැහැ තියෙනවා කියන්නේ. මේක දකින සාමාන්‍ය කෙනෙක් නෙවෙයි. අන්‍ය ශාසනවල අවිඥාලාභී ඊ ත්‍රිවිධ ඥානයේ තියෙන දිබ්බසෝත ඥානය ආදී මේ අවිඥාලාභී ධ්‍යාන ලැබුපය මේක දකිනවා. දැකලා වුන් මතයකට එනවා. අර අයහපත් කර්ම කරලා දුගති ගාමී වෙන ඇදී හා බලලෝ කියනවා අයහපත් කර්ම කරෝති. ප්‍රාණඝාත ආදී අකුසල කරෝති. ඒ කියන අනිවාර්යයෙන්ම දුගති ගාමී වෙනවා කියලා ඉදමෙව සත්‍යමෝගමඤ්ඤා කියලා මතය දෙනවා. ඒ වගේම මේ වගේ අවිඥාලාභී සමහරය දකිනවා සමහර කෙනෙක් අකුසල කර්ම කරලා ඉන්නවා. එයා ජීවිත කාලේ හුඟක් කාල අකුසල කර්ම කරනවා. කලකට අන්තිම මොහොතේදී නැත්තා කුසල කර්ම කරනවා සමාධියට එනවා. සමාධියට ඇවිල්ලා අකුසල ඔක්කොම යටපත් කරලා අර කුසල කර්මයට අනුව සුගති ගාමි වෙනවා. සාමාන්‍ය අවිඥාලාභී කෙනෙක් දකින්නේ මෙයා හුඟක් කාල අකුසල ධර්ම කළා. නමුත් දැන් මේ සුගති ගාමි වෙලා ඉන්නවා. ඔහු මතයකට එනවා අකුසල කර්ම කරත් කමක් නැහැ. ඔහු සුගති ගාමි වෙනවා කියලා. ඔහු මේ මතයට එනවා ඉදමෙව සත්‍යමෝගමඤ්ඤං. මේකමයි අනිත්‍ය ඔක්කොම බොරුයි කියලා. අර පොඩි සීමාවක් විතරක් බලලා ඔහු ඒකාන්ත මතයකට එනවා කියලා සඳහන් කරනවා. ඇතැම් අය නම් කුසල් දහම් කරනවා. ජීවිත කාලයම කුසල් දහම් කරලා. ඒ වගේ නොදෙණි අන්තිම මොහොත දක්වාම ඉන්නවා. ඒ කුසල් දහම් වලින් ආනිසංස විදියට යාමරන්නේ මතය සුගති ගාමි වෙනවා. මෙන්න මේ කොටස විතරක් දකින අවිඥාලාදී අනිත් ශාසනවල සමහර අය ඉන්නවා. එයා මතයකට එනවා කුසල දහම් කරොතින් අනිවාර්යයෙන්ම සුගතිගාමි වෙනවා කියලා. මේ පිළිබඳව ඉද මේව සත්‍යම ඕගමඤ්ඤා මේකමයි ඇත්ත. අනිත් ඔක්කොම බොරුයි කියලා මතයකට එනවා කියලා. ඇතැම් කෙනෙක් ඉන්නවා අවිඥාලාදී කෙනෙක් අනිත් ශාසනයක කෙනෙක් ඔහු දකිනවා සමහර කෙනෙක් ජීවිත කාලයක් පුරාම කුසල දහම් කරනවා. කුසල දහම් කරලා අන්තිම කාලේ කුසලයෙන් පිරිනව. දැන් දේවදත්ත හාමුදුරුවෝ ඒ වගේම ඇතැම් විට ඔබ දන්නවා මල්ලිකා දේවිය, කොසලිතුමාගේ දේවිය, මල්ලිකා දේවිය මේ වගේ අය ගැන අප සඳහන් කරලා තියෙනවා, අපි අහලා තියෙනවා. එයාගේ බොහෝ කාලයක් කුසල වැඩුවා ඒ. හැබැයි අවසාන කාලේ කුසලයෙන් පිරිනව. සමහර අය මරණාසන්න මොහොතේදී අකුසලයට ඇවිලා අර කුසල යටපත් වෙලා දුගති ගාමී වෙච්චා ඉන්නවා. අවිඥාණදී කෙනෙක් දකින්න අර හුඟා කලක් කරපු කුසලෙ විතරයි දකින්නේ. අර අන්තිම කාලේ පිරිහෙච්චිට ගොඩ පේන්නේ නැහැ සමහරලා. ඔහු නිසා මතයකට එනවා කුසල දහම් කරන අය දුගති ගාමී වෙනවා කියලා. ඒ නිසා කුසල කළ වැඩක් නැහැ කියලා මතයකට එනවා කියලා. පින්නතුනි මේ මතයට එන සාමාන්‍ය කෙනෙක් නෙවෙයි. ඉදිරිපරතාවේ ධ්‍යාන වඩලා අවිඥාලාභී අය චතුපපාද ඥානය තියෙන, දිබ්බසෝත ඥානය තියෙන, දිබ්බචක්ඛු ඥානය ආදී අවිඥා තියෙන හැබැයි අන්‍ය ශාසනවල මේ වැරදි මතයට එනවා ඉදමෙව සත්‍යමෝගමඤ්ඤං. මේකමයි ඇත්ත. අනිත් ඒවා ඔක්කොම බොරු විතර මතයට එනවා. බාහතර මහතේ මේදී සඳහන් කරන මහණෙනි මම මේ මතයට එන්නේ නැහැ. ඇයි ඒකට හේතුව මට මහා කම්ම විභංග ඥානිය තියෙයි කියලා. මහා කම්ම විභංග ඥානිය තියෙයි කියලා. පිළිතුරු මේ කාරණේ තමයි සරල කාරණයක් විදිහට මම මේ සඳහන් කළේ. ඔබත් දැන් යම් යම් කුලයන් ගැන දැකලා ඔබ අනුමාන කරනවා නේද? අහවල අපව කර අනිවාර්යෙන් එහෙනම් අපලත වෙනවා තමයි කියලා අපි මතවලට ඇදමිට එනවනේ. බලන්න පින්නොත්නේ අපි වගේ සාමාන්‍ය කෙනෙක් කොහොමද එන්නේ? අර තරම් අවිචාරාදී කෙනෙකුටවත් නිශ්චිතව කියන්න බැහැ සමහර අවස්ථාවලදී. බුදුරජාණන් වහන්සේට පමණයි මේක නිවැරදිවම කියන්න පුළුවන් කාටිය. අනාගත සංඥාණී උන්වහන්සේ ඍජුවම මේ කාරණේ කියනවා අපට අනුමානය කියන්න පුළුවන්. අනුමානයක් ඇති කරගන්න පුළුවන්. හැබැයි අපේ දැඩි ඒකාන්ත මතවාදයකට එන ගියාට පස්සේ පින්නොතුනි වාසල්පනාකාරී වෙන්න. එතකොට මෙන්න මේ කාරණය අප සඳහන් කළේ බුදුරජාණන් වහන්සේට මේ කර්මය, ලෝකය, සත්‍යය, බුද්ධ විෂය, සිත, ඥාන විෂය මෙන්න මේ අචින්තනීය විෂය ධාරා තියෙනවා. අන්තිමබල් සබ්ජෙක්ට්. මේව හිතන්න එපා කියලා නෙවෙයි කියන්නේ. මේවගේ අවසානයකට හිතලා කරන්න බෑ කියන එක කියන්නේ. හිතලා අවසන් කරන්න බෑ කියලා කියන්නේ. ඒ නිසා මේ බුද්ධ විෂය, ලෝක විෂය, සත්ව විෂය, ඥාන විශේෂ සහ කුසල අකුසල කර්ම විශේෂය. මෙන්න මේ විශේෂ ධාරා මේ සබ්ජෙක්ට්ස් පින්තුනේ ඊටාම පුරුතල විශේෂයන් මේව සාමාන්‍ය කෙනෙකුට නෙවෙයි ප්‍රඥාවෙන් බුදුහාඳුරට පමණක් දෙවෙනි වෙච්ච සරුවත් මාහිමියන්ටවත් සපුරා දැනගන්න පුළුවන් කමක් නැහැ. වරක් සරුවත් මාහිමියන් වහන්සේ බුදුරජාණන් වහන්සේලාගේ ගුණ ගැන සඳහන් කරනවා. අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ගුණ ගැන සඳහන් කරනවා. බහතුතුන් වහන්සේ නිදි සඳහන් කරන සාරිපුත්‍ර ඔබ අතීත බුදුවරගේ පියා මේක බුදුවරගේ ගුණයවත් ඔබ සම්පූර්ණ තේරුම්ගත කෙනෙක් නෙවෙයි කියලා. ඔබට සම්පූර්ණ දැනගන්න පුළුවන් කමක් නැහැ කියලා. ඉතින් මෙන්න මේ කරුණ වලින් අපිට පැහැදිලි වෙන දෙයක් තමයි දිනතනි. අප මේ කරුණ ශ්‍රද්ධාවෙන් ඉගෙන ගන්න එකයි තියෙන්නේ. අපිට මේව විචාරය කරන්න විමසන්න පුළුවන් කමක් නැහැ පිළිතුරු. දැනගන්න එක හොඳයි. නමුත් වෙනත් එක සසඳන්න ගිහිල්ලා සසඳන්න යද්දී අපි වා කල්පනාකාරී වෙනවනේ. මේ බුද්ධ ඥානය වෙන දේවල් අගෙ නෙවෙයි මේ වගේ තාම පරිස්සමෙන් සාකච්ඡා කළ යුතු දේවල්. ඉතින් මෙතන ඉඳන් අප මේ සූත්‍රයේ සඳහන් කරනවා දස බල ඥාන ගැන. බුදුරජාණන් වහන්සේට තිබිච්ච සුවිශේෂ ඥානයන් 10ක් ගැන සඳහන් කරනවා. ඊට පස්සේ වෛසාරද්ධි ඥානයන් 4ක් ගැන, ඒකට කියන චතු වෛසාරද්ධි ඥානය කියලා. ඒ වෛසාරද්ධි ඥාන 4 ගැන සඳහන් කරනවා. ඊට පස්සේ මේ ලෝකයේ 38ක් ගැන සඳහන් කරනවා. ශාස්ත්‍රීය, බ්‍රාහ්මණ, ගෘහපති, ශ්‍රමණ, ඒ වගේම චාතුරු මහරාජික, ඒ වගේම තාවතින්ස, මාර, බ්‍රහ්ම කියලා මෙන්න මේ වගේ 38ක් කියනවා. අන්නේ 38 මැද්දට බුදුහාඳුරන්ට නිර්භයව යන්න පුළුවන් ඕනම සාකච්ඡාවක් කරන්න පුළුවන් කියලා. ඊට පස්සේ සතර යෝනි ගැන සඳහන් කරනවා. සත්‍යයන් ඉපදෙන ආකාර 4 ගැන සඳහන් කරනවා. ඊට පස්සේ ගති, නිරේ ගති ආදී ගති 5 ගැන සඳහන් කරනවා. ඊළඟට විශේෂයෙන්ම චේතෝ පරිඥානය සහ නැත්නම් චේතෝ විමුක්ති පඤ්ඤා විමුක්ති කියන කාරණයක් සඳහන් කරනවා. ඊළඟට බුදුරජාන් වහන්සේ දුෂ්කර ක්‍රියා කරන සමයේදී උන්වහන්සේ පිළිපැදපු විවිධ ප්‍රතිපදාවන්, ශරීරයට දීපු දුක් පිළිබඳව, උන්වහන්සේ ආහාරය ගැන කරපු පාලනය, ඒ වගේම එක එක ප්‍රතිපදාවන් මේව ලෝකේ යන්තා කරන්න තියෙන දේවල් කියලා නම් ඒ හැමදේම කරපු ආකාරය මේ සූත්‍රයේ සඳහන් වෙනවා. ආහාරයෙන් පරිශුද්ධත්වය ලැබෙයි කියලා හිතාගෙන ආහාරය සම්බන්ධයෙන් විවිධ ප්‍රතිපත්ති අනුගමනය කරපු ආකාරය සඳහන් වෙනවා. ඒ වගේම අකුසලයට බියෙන් අකුසල් දුරු කිරීම සඳහා කරපු උත්සාහය සඳහන් කළා. ඊට පස්සේ දක්වනවා වයෝවෘද්ධ භාවයට පත්වෙන අවස්ථාවේදී බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා ඉතාම සිහියෙන් යුක්ත, ඉතාම ධාරණ ශක්තිය යුක්ත, ඉහෙරම ප්‍රඥා යුක්ත, අවුරුදු 100ක් වයස තියෙන ශ්‍රාවකයන් 4 දෙනෙක් 4 පැත්තෙන් ඉඳගෙන එක දිගට අවුරුදු 100ක් කෑම බීම ගන්න වෙලාව, ශරීර කෘත්‍ය කරන වෙලාව හැර අවුරුදු 100ක් එක දිගට එකවර ප්‍රඥාවන්ත 4 දෙනෙක් 4 පැත්තෙන් ඉඳගෙන බුදුරජාණන් වහන්සේගෙන් අවුරුදු 100ක් එක දිගට ප්‍රශ්න ඇහුවා. උන්වහන්සේ අඛණ්ඩව මේ 4 දෙනාටම ප්‍රශ්නට උත්තර දෙනවා කියලා. අපි කියනවානේ මහල් වෙනකොට ප්‍රඥා අඩු වෙනවා කියලා. බුදුහාඳුරතුනේ එහෙම එකක් නැහැ. සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙකුට කෙලින් ඉන්න බැරි නම් ඇඳේ හාන්සි වෙලා හරි මේ 4 දෙනාට එකවර අවුරුදු 100ක් උත්තර දෙන්න පුළුවන් කියලා. වයසට ගියා කියලා ප්‍රශ්නය අඩුමක් නැහැ පිළිතුරු. සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ සුවිශේෂ ලක්ෂණයක් මේදී සඳහන් කරනවා. යාට ලෝකයට බොහෝ දෙනෙකුට හිතසුව පිණිස යම්කිසි කෙනෙක් ඉපදුනා නම් ඒ ප්‍රතිචාය අතුරින් මනසේ මනරින්ම යම්කිසි කෙනෙකුට කියන්න පුළුවන් නම් අන්න අහවලා තමයි බොහෝ දෙනෙකුට දෙවියන් මිනිසුන් සහිත බොහෝ දෙනාට හිත වැඩසුව පිණිස යම්කිසි කෙනෙක් ඉපදුනා කියලා පැහැදිලිවම වඩාත්ම ඉහළින් කියන්න පුළුවන් නම් අන්නේ කෙනා තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ කියලා දේශනා කළා. මෙන්න මේ වගේ කරුණ සඳහන් කරමින් ඉදෙද්දී බුදුරජාණන් වහන්සේට පහසලමින් හිටිය නාග සමාල කියන හාමුදුරුවෝ උන්වහන්සේගේ ශරීරය ලොමු දැහැගෙන ගියා. උන්වහන්සේ සඳහන් කරා මේක ලෝම හංසන දේශනාවක් කියලා, ලොමු දැහැගන්න දේශනාවක් කියලා. ඊට පස්සේ මේකට නමක් තිබ්බා සිංහනාද කියලා. මේක සිංහනාදයක්. බුදුරජාණන් වහන්සේගේ චරිතයේ සිංහයාට උපමා කරපු අවස්ථාවක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ බලන විදිය සිංහව ලෝකණය. බුදුරජාණන් වහන්සේ හැසිරෙන විදිය සිංහ සේනාව. බුදුරජාණන් වහන්සේගේ හඬ සිංහ නාදය. මෙන්න මේ වගේ සිංහයාට උපමා කරපු අවස්ථා ගානක් ගැන බුද්ධ චරිතය තුළ සඳහන් වෙනවා. ඒ වගේම ඇටාට උපමා කරලා තියෙනවා. ඇටේ පිළිව යන්නේ හැරෙනවා නම් ඔළුව විතරක් හරවන්නේ නැහැ. මුළු ශරීරෙම එක විට හරවල තමයි යන්ත්‍රික පැත්තක් බලන්නේ. බුදුරජාණන් වහන්සේගේ මෙන්න මේ වගේ සුවිශේෂ ලක්ෂණ සඳහන් කරනවා. ඇටාට සහ විශේෂයෙන් සිංහයාට උපමා කරපු චරිතයත් බුද්ධ චරිතය තුළ අපට දක්න ලැබෙනවා. මේ සූත්‍රයේ මේ දසපල ඥාන ඇතුළු මේ කාරණා එකිනෙක අප දැන් මෙතෙන් පටන් සාකච්ඡා කරනවා. මේ ආරම්භයක් විදිහට මේ මූලික කරුණු ටික කෙටියෙන් අපි දැක්ුවේ අපි සම්මාන ඊළඟට දෙවන පිය විදිහට කරුණු සඳහන් කරයි කියලා බලාපොරොත්තු වෙනවා. පින්නතුන්ට මේ අතරේ තුන හොදයක් අහන්න තියෙන අවස්ථාවක් තියෙනවා. හොඳයි. දැන් අපි මෙතෙන් පටන් මේ කරුණු විස්තරාත්මකව පැහැදිලි කරනවා. එතකොට මූලික කරුණ තමයි අප මේ දසබල ඥාන මුලින්ම පැහැදිලි කරනවා. බුදුරජාණන් වහන්සේට සුවිශේෂ වෙච්ච ඥානයන් මේවා. හැබැයි මේවා කිසියම් ප්‍රමාණයකට රහතන් වහන්සේලගේ තියෙනවා. දැන් ඔබ දන්නවා නුවණ පිළිබඳව කාරණා සඳහන් කරද්දී නුවණවල 62ක් 66ක් තියෙනවා. ඒවට කියන ශ්‍රාවක සාධාරණ කියලා. අනිත් ශ්‍රාවකයන්ටත් සමාන ආසවක්ඛේ ඥාන ආදී සුතමේ ඥාන ආදී ඥානයන් තියෙනවා 66ක්. ඒව ශ්‍රාවකයන් වහන්සේටත් තියෙනවා, බුදුරජාණන් වහන්සේටත් තියෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේගේ ඥානයන් ඒ අතරින් සුවිශේෂයි. ඒ ඥානයන් 66 කියලා තව ඥානයන් 6ක් සඳහන් කරලා, මුලින් 67ක් සඳහන් කරලා ඊට පස්සේ ඥානයන් 6ක් දක්වනවා. ෂට් අසාධාරණ ඥාන කියලා. ශ්‍රාවකයන්ට නැති සම්මා සම්බුදුරජාණන් වහන්සේගෙන උට පමණක් සුවිශේෂ වූ ඥානයන් 6ක් ගැන සඳහන් කරනවා. ඉන්ද්‍රිය පරෝපකාරී ඥානෙ, ආසයන්සේ ඥානෙ, යම්ක මහා ප්‍රාතිහාර ඥානෙ, මහා කරුණ සමපති ඥානෙ, සම්බඤ්ඤත ඥානෙ සහ අනාවරණ ඥානෙ කියලා. දැන් මෙතන අපට සඳහන් කරන දසමල ඥානවලිනුත් සමහර ඥානයන් කිසියම් ප්‍රමාණයකින් රහතන් වහන්සේලා තුළ තියෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේට තියෙන ඥානයන් සුවිශේෂ ඥානයන් විදිහට මෙතෙන්දී දසමල ඥාන විදිහට දක්වනවා. ඒක පළවෙනි කාරණය තමයි ඥාන අට්ඨාන ඥානෙ. යම් දෙයක් සිදු වෙන්න පුළුවන් කරුණ සහ සිදු නොවන කරුණ ගැන තියෙන පැහැදිලි නිර්වෘල් අවබෝධය. බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම සඳහන් කරනවා මෙන්න මේ හේතු ටික සඳහන් කරවතින් මෙන්න මේ හේතු ටික යම් තැනක තියෙනවා නම් ඒක සිදු වෙන්න පුළුවන්. මෙන්න මේ හේතු ටික යම් තැනක නැත්නම් ඒක කවදාවත් සිදු වෙන්නේ නැහැ. මෙන්න මේ සිදුවීම සහ සිදු නොවීම පිළිබඳව සුවිශේෂ ඥානය බුදුරජාණන් වහන්සේට තියෙනවා. ඒක දසබල ඥානවලින් පළවෙනි ඥානය. ඊට පස්සේ කම්ම විපාක ඥානය. මේ කම්ම විපාක ඥානය සාමාන්‍ය ඉන්ද්‍රිය බලලාභී කෙනාට කිසියම් ප්‍රමාණයකින් තියෙනවා. ධර්ම ඥානය තියෙන අපට කිසියම් විදියක අනුමාන ඥානය, අන්වේ ඥානයක් තියෙනවා. රහතන් වහන්සේට අවිඥාලාභී රහතන් වහන්සේ කෙනෙකුට මේ කම්ම විපාක ඥානය කිසියම් ප්‍රමාණයකට තියෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේට අපරමුණිය සඳහන් කර විදියට මහා කම්ම විභංගේ ඥානය තියෙනවා. කර්මය පිළිබඳව සුවිශේෂ ඥානයක් තියෙනවා. මේ කර්මය කියන එක එකම සාධකය නෙවෙයි පින්නතුනේ. මේ කර්මයත් එක්ක ඍතු ආදී තව හේතු රාශියක් එකට ගමන් කළා. එක හේතුවක් ඇතැම් විට මූලික වෙනවා. අන්‍ය දෙදේ සියලුම හේතු වෙන් කළා හඳුනා ගැනීමේ හැකියාවක් බුදුරජාණන් වහන්සේට තියෙනවා. මේකට කියනවා කම්ම විපාක ඥානය කියලා. යම් කිසි කෙනෙක් මේ අද මේ මට්ටමේ ඉන්නවනම් ඔහුට හේතු වෙච්ච කර්ම ටික මොනවද කියලා බුදුහාඳුරන්ට පැහැදිලි ඥානයක් තියෙනවා. හැබැයි විශේෂ ලක්ෂණයක් තියෙනවා කියනතුනි බුදුරජාණන් වහන්සේ මේ කුමන ඥානය තිබුණත් ඒ ඥානය ගැන සඳහන් කරන්නේ ඒක සිහි කිරීම වශයෙන් ආවර්ජන ප්‍රතිපද ඥානයක් තමයි තියෙන්නේ. ඒ ඥානයේ ඉලක්ක කළා, ඒ පුද්ගල ඉලක්ක කළා බලන වෙලාවෙදි තමයි ඒක තියෙන්නේ. හැම වෙලාවෙම ඔක්කොම ඥානයන් දෙක තියෙන කෙනෙක් නෙමෙයි මේ කියන්නේ. උන්වහන්සේ කිසියම් කෙනෙක් අරමුණු කරලා ඉලක්ක කළා, ඒ පුද්ගලයා අරමුණු කරෝදී තමයි ආවේදන ප්‍රතිපද ඥානයක් විදිහට තමයි මේක තියෙන්නේ. ඒක විශේෂ ලක්ෂණයක් බුදුරජාණන් වහන්සේගේ. එතකොට මේ කම්ම විපාක ඥානිය වුණත් උන්වහන්සේ බලන ආදාළ තැන්වලදී ආදාළ කුජල ඉලක්ක කරලා බලන බුදුරජාණන් වහන්සේ. අන්නේ වෙලාවේ උන්වහන්සේ ඇතැම් විට සිනා පහල කරනවා. ඒක සාමාන්‍ය අපිරිකරණේ හිනාවක් නෙමෙයි. උන්වහන්සේට ඇතැම් විට ධර්ම සංවේගයත් එක්ක ඇතැම් විට ධර්ම ප්‍රීතියත් එක්ක ඇතිවන සිනාවක් තියෙනවා. කෙනෙක් දුකට පත් වෙනම නම් සංවේගයෙන් ඇතිවන සිනාවක් ඒක. කෙනෙක් සතුටෙන් ඉන්නම නම් ධර්මයත් එක්ක ඇතිවන සතුටෙන් ඇතිවන සිනාවක් ඒක. උදාහරණයක් ඇහැට එක්තරා අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේ පිට පාත යනකොට උන්වහන්සේ කූඹි ගොඩක් දැක්කා. පාරේ ආසන යනවා. දැකලා කියනවා මහණෙනි මේ කූඹි ගොලෙන් සක්විති රජන වෙච්ච කවුරුවත් නැහැ කියලා. අතීත ආත්ම බල සක්විති රජවල හිටිය ඇතන මේ ඔක්කොම මේ කූඹි මාසෙන් හඩියන් මාසෙන් ඉන්නේ කියලා. මෙන්න මේ වගේ කර්මයක සඳහන් කරපු අවස්ථා තියෙනවා. ඒ වගේම ඇතැම් විට යම් යම් කර්ම යම් කිසි දුරක් ගිහිල්ලා වෙනස් වෙන අවස්ථා තියෙනවා. සාමාන්‍ය කෙනෙකුට තියෙන යන විදියටම කර්ම එක දිගටම ගිහිල්ලා අහවල් තැනැත්තා සුගතිගාමි වෙනවා හෝ දුගතිගාමි වෙනවා කියලා කියනවා. නමුත් බුදුරජාණන් වහන්සේ දැක්කා එක විදියකට ආවොත් මේ මට්ටමට යන්නත් පුළුවන් මේ තැනදී මෙයා වෙනස් වෙනත් පුළුවන් කියලා දෙවැත්තම මහසිර පේනවා. උදාහරණයක් ඇරෙයිට අඟුලිමාල හාමුදුරුව බුදුහාමුදුරුව පිළිහිට නොවුණා නම් ඔහුට ඇත්තම මේ කර්මයක් කළා ආනතර කර්මයක් කළා නිර්යන්නක් තිබුණා. හැබැයි බුදුහාමුදුරුව පිළිහිට වෙලා සම්පූර්ණ අනිත් පැත්තට හරවලා ඔහු නිවන පැත්තට යොමු කළා. සමහර සුගතිගාමි වෙන විතරක් හිටියන් හිටියා බුදුරජාණන් වහන්සේට ධර්ම දේශනා කළා මාර්ගඵල ලබන පැත්තට හැරෙව්වා. එනිසා කර්මය පිළිතුණි නියාම ධර්මයක් වුණාට ඒක නියතිවාදයක් නෙවෙයි. කර්මයේ සමහර දේවල් වෙනස් කරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ දැක්ක සමහර දේවල් වෙනස් කරන්න පුළුවන් කියලා තියෙනවා. සමහර දේවල් බැරි දේවල් තියෙනවා. උදාහරණයක් ඇරෙන්න සුපරබුද්ධ රජතුමා භාගතුන් වහන්සේ දැනගත්ත තව දවස් 7කින් සුපරබුද්ධ රජතුමාගේ සත්මහල් ප්‍රාසාදයේ 7වෙනි මහලේදී 7වෙනි මහලේ හිටියත් ඔහු පල්ලෙහාම මහලේදී මිය යනවා කියලා සඳහන් කළා. ඊට පස්සේ සුපරබුද්ධ රජතුමාට ඕන කළා බුදුරජාණන් වහන්සේගේ මේ ප්‍රකාශය බොරු කරන්න. ඔහු සත්මහල් ප්‍රාසාදයේ ඉහළම මහලට ගිහිල්ලා ඔහුගේ සේවකයන් දමන හිටිය කිසිම හේතුවක් නිසා රජතුමා පල්ලෙහාට ගෙන්නන්න එපා එන්න ආවත් නැතර කරන්න කියලා. දවස් දෙකකින් මෙහෙම ගත වුණා. 7 දවස් වෙද්දී දින 7 ගත වෙද්දී රජතුමාගේ හස්තියා කුලප් වුණා. වෙන කිසිම කෙනෙකුට දමනය කරන්න බෑ. රජතුමාට විතරයි කරන්න පුළුවන්. අර සේවකෝ බලයෙන්ම රජතුමා පල්ලෙහාට ඇදලා දැම්ම ගිහිල්ලා ඇතාව පාලනය කරන්න කියලා. අස්සත්මහල් ප්‍රාසාදයේ පල්ලෙහා මාජන වේලාවේදී ඔහු මරණයටපත් වුණා විතරක් නෙවෙයි ඔහු නිරේගාමි වුණා. මෙන්න මේකේ කරුණෝ කර්මය ගැන මේ සිදුවන දේවල් බුදුහාමුදුරුවෝ දැනගත්තා. ඒ වගේම විරුඩුබ කියලා කුමාරයෙක් හිටියා. මේ කුමාරයා ශාක්‍යවංශිකයන්ට ඥාතිත්වයක් තිබෙන කෙනෙක්. ශාක්‍යවංශයෙන් සිදුවෙච්ච දැඩි අසාධාරණයකට මොහු ශාක්‍යවංශයේ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ඥාතීන්ගෙන් පිළිගන්න උත්සාහ කළා. බුදුරජාණන් වහන්සේ මාර ගමන ගාන මේ විරුඩුබ කුමාරයා යුද්ධ සඳහා එන මාර්ගයේ ආසන්නයේ ඉඳලා ඔහුව නැවැත්තුවා. විරුඩුබ කුමාරයා සේනාවත් එක්ක එනවා ශාක්‍යවංශිකයන් ඝාතනය කරන්න. බුදුරජාණන් වහන්සේ එන පාරේ ළඟ ඔහුට පේන ගහකට වැඩෙනවා. වැඩෙනකොට ඔහුට යන්නේ ඉඩක් නැහැ. බුදුරජාණන් වහන්සේ හමු වෙන එනවා. ආවට පස්සේ කියනවා ඇයි ස්වාමීන් මෙතන ඉන්නේ? බුදුරජාණන් වහන්සේ කියනවා රජතුමනි පිරුඩුබ කුමාරයා ශාක්‍ය වංශයෙන් පැත්තෙන් එන සුළඟක් මට සෝයක් කියලා. එහෙම කිව්වම ඉතින් කොහොමද ශාක්‍ය වංශිකයන් ඝාතනය කරන්නේ? මෙහෙම වාර ගානක් ආපිනතුනි. පළවෙනි තාව දෙවෙනි වතාව තුන්වෙනි වතාව තුන්වෙනි වතාවම හැරිලා ගියා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ බැලුවා හතරවෙනි වතාවට මොහො වෙනවා. බාරතුන් වහන්සේ බැලුවා මෙච්චර වරක් වදිත් ඇයි මොහො මෙහෙම එන්නේ කියලා. බලනකොට තේරුණා මේ ඥාතීන් මේ කර්මයක් කළ සාමූහික අතීතයේ කරපු කර්මයක් සාමූහිකව විපාක විඳින දෙන අවස්ථාවක් මේක. මේක වරක් වන්න බෑ කියලා. බුදුරජාණන් වහන්සේ හතරවෙනි වතාව ගියේ නැහැ. අර විරුඩුබ කුමාරයන් සේනාවත් එක ගිහිල්ලා මුළු ශාක්‍ය වංශිකයෙක් පින්තුණිය සම්මත ඝාතනය කළා. බුදුරජාණන් වහන්සේ ඥාතියෙන් මහානම ශාක්‍ය ඇතුළු ශාක්‍ය වංශිකයන් කීප දෙනෙක් හැරුණ කොටගෙන අනිත් සියලුම අය ඝාතනයට ලක් වුණා. විතරක් නෙවෙයි මේ සේනාවෙන් උත් භාගිකට වඩා පිරිසක් ඒ යුද්ධයේදී ඇති වෙච්ච ගම්මතුරකින් හානියට පත් වුණා. මෙන්න මේ වගේ කර්මය ගැන සුවිශේෂ ඥානයක් බුදුරජාණන් වහන්සේට තිබුණා. ඒකට අපි කියනවා කම්ම විපාක ඥානය කියලා. ඒක දෙවෙනි ඥානයයි. තුන්වෙනි ඥානය තමයි සබ්බත්ත ගාමිනී ප්‍රතිපදා ඥානය. සියලුම මාර්ගයන් පිළිබඳව ඥානයක් බුදුරජාණන් වහන්සේට තිබුණා. අපායට යනවා නම් අපායට යන්නේ මොන දේවල් කළද කියලා ඒ ප්‍රතිපදාව ගැන දැනුමක් තිබුණා. සුගතියට යනවා නම් සුගතියට යන්නේ මොන කර්ම කළද කියලා සුගතිගාමි වෙන ප්‍රතිපදාව ගැන දැනුමක් තිබුණා. ඒ වගේම නිවනට යනවා නම් ඒ නිවනට යාම පිළිබඳව තියෙන ඥානයක් බුදුරජාණන් වහන්සේට තිබුණා. හැම මාර්ගයක් පිළිබඳවම පැහැදිලි දැක්මක් බුදුරජාණන් වහන්සේට තිබුණා. ඒක බාහිර කෙනෙකුෙන් අසා දැනගත් දෙයක් නෙවෙයි. උන්වහන්සේගේම ඥානයෙන්, උන්වහන්සේගේම අවබෝධයෙන් ලබාගත් අවබෝධයක් ඒක. ඒකට කියනවා සම්බත්ත ගාමිනී ප්‍රතිපදා ඥානය කියලා. සියලුම ප්‍රතිපදාමාන් පිළිබඳව පැහැදිලි, නිර්වෝල්, ප්‍රත්‍යක්ෂ අවබෝධයක් තිබුණා. අපාගත වෙන හේතු වෙනවා නම් මොන මොන කර්ම කළද අපාගත වෙන්නේ? අපාගත වුණත් කොයිතරම් කාලයක් ඉන්නවද? සංඝ වේදේ කළොත් ඌට කල්පයක් නිරේ ඉන්න වෙනවා. යම් කිසි කෙනෙක් සංඝ සමාධිය කළොත්, සංඝයා සමාධිය කළොත් ඌට කල්පයක් සුගති ගාමීන පුළුවන්කම තියෙනවා. යම් කිසි කෙනෙක් සෝවාන් වුණොත් ඌට කොච්චර කාලයක් සුගති ඉන්න පුළුවන්ද? කොයිතරම් කාලයක් ඔහු සතරේ ඉන්නවද? අනාගාමී වෙච්ච කෙනෙක් කොහොමද ඔහුගේ ඊළඟ ආත්ම භාවය තීරණය කරන්නේ? කොහොමද ඊළඟ මාර්ගඵල ලබන්නේ? කොහොමද නිවන් දක්වා ඉදිරි ගමන් මග යන්නේ? නිවන් දැකපු කෙනෙක් ඊළඟට කොහොමද සතර ගමන නිවාඩපත් කරන්නේ? නිබ්බන්ති දීරායත් ආයම් පදීපෝ. හරියට මේ රහතන් වහන්සේ පහනක් නිවි ගියා වගේ මේ ආත්ම භාවයේ අවසාන වතාවට නෙද්දක පියවෙනවත් එක්කම ඔහුගේ සතර ගමන නිවාඩපත් වෙනවා. හරියට පහනක් නිවිල ගියා වගේ කියලා සඳහන් කරලා. පහනක් නිවිල ගියාට පස්සේ ඒ පහන කොහෙට ගියාද කියලා අපිට කියන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම රහතන් වහන්සේ කෙනෙක් පිරුණාට පස්සේ උන්වහන්සේගේ විඥානය පොතරට ගියාද කියලා අපිට කියන්න පුළුවන් කමක් නැහැ. උන්වහන්සේ සතර ගමන නිවාඩපත් කළා. මෙන්න මේ ඥානෙට කියනවා සබ්බත්ත ගාමිනී ප්‍රතිපදා ඥානය කියලා. ඊළඟට අනේක ධාතු නානා ධාතු ඥානය. ධාතු පිළිබඳව විග්‍රහයක් තියෙනවා. සතර මහා භූත රූප තියෙනවා. අපි අහලා තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු තියෙනවා. ඊට පස්සේ ධාතු පහක් විදිහට තියෙන විඥානයත් එක්ක. ඊට පස්සේ ධාතු හයක් විදිහට තියෙනවා ආකාශ විඥාන කියන දෙකත් එකතු වෙලා. ඊට පස්සේ ධාතු 18ක් කියලා කියනවා. චක්ක ධාතු, සෝත ධාතු, චක්කු විඥාන ධාතු. ඊට පස්සේ සෝත ධාතු, සඳ ධාතු, සෝත විඥාන ධාතු. මේ වගේ ධාතු 18ක් ගැන තියෙනවා. විවිධ විදිහේ ධාතු ප්‍රභේද කොටස් යම්කිසි පිළිබඳව තියෙන මූලික ලක්ෂණ එලිමන්ට්ස්. ඒක සත්ව ප්‍රයත්න පිළිබඳව වෙන්න පුළුවන්. මේ පෘථිවි ධාතුව පිළිබඳව වෙන්න පුළුවන්. විශ්වය පිළිබඳව වෙන්න පුළුවන්. නැත්නම් ධාන, අවිඥා, මාර්ගඵල, නිර්වාණය පිළිබඳව වෙන්න පුළුවන්. මේ එක එක විදිහට දැන් නිර්වාණ ධාතුව කියලා කියනවා. මෙන්න මේ වගේ ධාතු වශයෙන් විස්තර කළ තියෙන යම් යම් සංකතෝ අසංකත දෙයක් තියෙනවා නම් ඒ සියල්ලක්ම උන්වහන්සේ අතිබුලස්සේ ප්‍රත්‍යක්ෂ කළා. අමේ ඥානෙට කියනවා අනේක ධාතු නානා ධාතු ඥානය කියලා. මේ විදිහට ගිහිල්ලා පින්නතුනි. ඊට පස්සේ වෙනස් වෙනස් සත්‍යංගේ නානාදී මුත්‍තිකතා ඥානය කියලා එකක් තියෙනවා. එක එක සත්‍යංගේ උසස් පහත් බවක් තියෙනවා. ඇතැම් විට යම් කිසි කෙනෙක් රූපයෙන් සමානයි. හැබැයි රූපයෙන් සමාන වාට ඔහු දෙන්නාගේ වෙනස්කම් තියෙනවා. මෙන්න මේ එකෙක් ඉහළ වෙන්න පුළුවන්, එකෙක් පහත් වෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේට දැක්ක ගමන් මේ දෙන විස්තර කරන්න පුළුවන්. ඇතැම් කෙනෙක් උගත් කමෙන් ඉහළම ඉන්න කෙනෙක්, තාත් කෙනෙක් එච්චර උගත් කමක් නැහැ. ඇතැම් උගත් කමෙන් ඉහළ ඉන්න කෙනාට වඩා උගත් කමෙන් පහළ ඉන්න කෙනෙකුගේ ප්‍රේණිතාවය, ඔහුගේ දක්ෂතාවය වැඩි. බුදුරජාණන් වහන්සේ මේක හඳුනාගත්තා. රහතන් වහන්සේලා ඇතැම් විට අකුරක්වත් ලියන්න බැරි වෙච්ච හිටියෙත් පොඩි හාමුදුරු සමහර අය. බුදුරජාණන් වහන්සේ තේරුම් ගත්ත යාළගේ තියෙන මෙන්න මේ නානාදි මුක්තතාවය, මේ හීන ප්‍රණීතතාවය තේරුම් ගත්තා. අන්න ඒක තේරුම් අරගෙන ඒ අදාළ කෙනාට අදාළ කමඨහන බුදුරජාන් වහන්සේ දුන්නා, භාවනා ක්‍රමය දුන්නා නිවන් දකින්න. බුදුහාඳුරු මේ ඥානයන්ගෙන් උපරිම ප්‍රයෝජන ගත්තා. මේ ඥානයන් උපයෝගී කරගත්තේ උන්වහන්සේට බැබලෙන නෙවෙයි පින්නතුනි. ඒ සියලුම ඥානයන් උපයෝගී කරගත්තේ අසරණ අප වෙනුවෙන්. අපව තේරුම් ගන්න, අපට අවශ්‍යම කරන කමඨහන දෙන්න, අප දුගතියේ මුදවන්න, අප සුගතියට පමුණුවන්න, අපට නිවන් දක්වන්න තමයි බුදුහාමුදුරුවෝ ඉතාම අමාරුවෙන් කල්ප ගණන් ජීවිත සැප කරලා මේ ලබාගත් ඥානයෙන් උපයෝගී කරගත්තේ හරියට අම්මා කෙනෙක් තමන්ට තියෙන දේපල ටික දෙමෝපියන් තමන්ට තියෙන ධනෙ ටික තමන්ගේ දරුවන්ටම පාරනවා වගේ බුදුහාමුදුරුවෝ මේ සියලුම ඥානයන් අප වෙනුවෙන්ම අපේ අවබෝධය වෙනුවෙන්ම අප දුක නිදහස් කරලීම සඳහාම පාවිච්චි කළා. ඒක තමයි බුදුහාමුදුරුවෝ කිව්ච්ච සුවිශේෂත්වය. ඊට හත්වෙනි ඥානය තමයි ඉන්ද්‍රිය පරෝහරියති ඥානය. මේක බුදුරජාණන් වහන්සේ කෙනෙකුට විතරක් සුවිශේෂ වූ ෂට් අසාධාරණ ඥානවල ඥානය. ඉන්ද්‍රිය පරෝහරියති ඥානය. ඉන්ද්‍රිය ධර්ම ගැන සඳහන් කරනවා සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියලා. මෙන්න මේ පංච ඉන්ද්‍රිය ධර්ම වලින් යම් කෙනෙක් දැක්ක ගමන් බුදුහාමුදුරුවෝ බලනවා මේ තැනත්තා සසරේදී කොච්චරනම් මේ ඉන්ද්‍රිය ධර්ම දිනු කරපු කෙනෙක්ද, මේ ඉන්ද්‍රිය ධර්ම වල තියෙන වෙනස්කම්, මෙයා ප්‍රඥාව වැඩි කෙනෙක්ද, මෙයා ශ්‍රද්ධාව වැඩි කෙනෙක්ද, මෙයා වීරියෙන් වැඩි කෙනෙක්ද, මෙයා ප්‍රඥාව වැඩි කෙනෙක්ද, මෙයා සතියෙන් අඩු කෙනෙක්ද කියලා ඒ ඉන්ද්‍රිය වල වෙනස්කම් බුදුහාමුදුරුවෝ බලනවා. යතර විශේෂයෙන් බලන්නේ ප්‍රඥා ඉන්ද්‍රිය. ඒක බලන්නේ යාට කොතනින්නම් ධර්ම දේශනා කරන්නද කියලා බලන්නේ උන්වහන්සේ හරියට කෙනෙක් ස්කෑන් කරනවා වගේ ප්‍රඥා ඉන්ද්‍රිය බලනවා කෙනෙක්ගේ. අනේ ප්‍රඥා ඉන්ද්‍රිය තමයි තීරණය කරන්නේ මේ තැනට කොතනින්නම් ධර්ම දේශනා කරන්න ඕන කියලා. මේ ඥානයේ පිළිතුරේ සරුවත් මහීමියන්ටවත් තිබුණේ නැහැ. ඒ නිසා සරුවත් හාමුදුරන්ටවත් පුළුවන්කම ලැබුණේ නැහැ යම් කිසි කෙනෙකුට නිවැරදිම කමඨහන දෙන්න. කමඨහන් කීපයක් දීලා එකක් හරියන්න පුළුවන්. හැබැයි ඒ පුද්ගලයාගේ චරිතයට, ඒ පුද්ගලයා සසරේදී දිනු කරපු ඉන්ද්‍රිය ධර්මවලට අනුරූපව ඒකාංශ වූ කමඨහන දෙන්නට මහා ප්‍රඥා ධර්මසේනාධිපති සරුවත් හාමුදුරන්ටවත් පුළුවන්කමක් තිබුණේ නැහැ පින්නතුනි. ඒ නිසා මේ සම්බුද්ධ ශාසනයේ කම්මඨානාචාර්යවරු ඉන්නේ එක්කෙනයි. බුදුහාමුදුරුවෝ විතරයි පින්නතුනි කම්මඨානාචාර්ය කෙනෙක් ඉන්නේ. අනිත් පැයට කල්යාණ මිත්‍රත්වයෙන් උදව් කරන්න පුළුවන්. හැබැයි කම්මඨානාචාර්ය කෙනෙක් විදියට කමඨහන් දෙන ඇතුළෙන් නිශ්චිතවම කිසියම් කෙනෙක්ගේ චරිතය, කිසියම් කෙනෙක්ගේ ඉන්ද්‍රිය ධර්ම විනිවිද දැකගෙන හරියම කමඨහන දෙන්න පුළුවන් හැකියාව තියෙන්නේ බුදුරජාණන් වහන්සේට පමණයි පින්නතුනි. ඊට හේතුව තමයි මේ ඉන්ද්‍රිය පරෝපරියති ඥානය සඳ අසාධාරණ ඥානවලටයි තිබෙන බුදුහාමුදුරන්ට පමණක් සුවිශේෂ වූ ඥානයක් නිසා. මේ කාරණේ හරියට තේරුම් ගන්න බැරි වෙච්ච නිසා තමයි පිළිතුරු බොහෝ අය ප්‍රශ්න කරන්නේ. ඇයි බුදුරජාණන් වහන්සේ කාලේ එක ගාථාවක් අහලා නිවන් දැක්කනම්, එක සූත්‍රයක් අහලා නිවන් දැක්කනම්, ඇයි අපිට එක සූත්‍රයක් අහලා නිවන් දකින්න බැරි? ඇයි මෙච්චර සූත්‍ර අපිට ඕනේ? ඇයි මෙච්චර බණ අහන්න ඕන? ඇයි මෙච්චර පොත්පත්වල තියෙන්න ඕන? ඇයි මේ ත්‍රිපිටකයක් මෙච්චර අවුරුදු දහස් ගණක් හාමුදුරුවෝ අරන් ආවේ කියලා සමහර අය ප්‍රශ්න කරනවා. පින්නතුනි අදත් බුදුරජාණන් වහන්සේ වැඩ සිටියා නම් එහෙම ත්‍රිපිටකයක් ඕනේ නැහැ. ඒ සූත්‍ර, ඒ ගාථා දේශනා කරේ ඒ පුද්ගලයා නමනවා. එක්කෙනෙකුට කියපු බෙහෙත් අටවරුවක් තව කෙනෙකුට දෙන්න පුළුවන් කමක් නැහැ. එතකොට අපිට තියෙන්නේ ඔක්කොම ටික බලලා අපේ චරිතයට ගැළපෙන ඒවා අඳා බලමින් අපිට පුහුණු කරන්න තමයි මේ ඔක්කොම ටික එකතු කරලා කටපාඩමින් වසර 2569ක් අපේ හාමුදුරුවෝ රැකගෙන ආවේ වෙනතුනි. ඒ නිසා අපිට හුඟක් සූත්‍ර පරිශීලනය කරන්න වෙනවා. හුඟක් සූත්‍ර ඉගෙන ගන්න වෙනවා. හුඟක් සූත්‍ර අර්ථදාම බලන්න වෙනවා. ඒව විවිධ න්‍යාය වලින් බලන්න වෙනවා අපට. ඇයි ඒකට හේතුව මේ ඉන්ද්‍රිය පරව පරියත් ඥානයේ තියෙන උත්තමයෝ උත්තමයා සම්මා සම්බුදුරජාණන් වහන්සේ අද අප අභියස නැති නිසා. ඒ නිසා මේක අපි තේරුම් ගන්නට ඕන. ඊට පස්සේ සඳහන් කරනවා ධ්‍යාන විමෝක්ෂාදී ඥානය කියලා එකක් තියෙනවා. ධ්‍යාන ප්‍රථම ධ්‍යානාදී ධ්‍යානයන්, ඒ වගේම අෂ්ට විමෝක්ෂාදී විමුක්ෂයන් මිදීම ආදිය ගැන තියෙන විශේෂ ඥානයක් තියෙනවා. ඒක කියනවා ධ්‍යාන විමෝක්ෂාදී ඥාන කියලා. ඒ කියන්නේ එක එක ඥානයන් ඔස්සේ ධ්‍යාන වලට පත් වෙන කොහොමද? ප්‍රථම ධ්‍යානය, ද්විතීය ධ්‍යානය ආදී ධ්‍යානයන් පත් වෙන කොහොමද? ඒ ධ්‍යාන වලින් පිරිහෙනව නම් පිරිහෙන කොහොමද? ඒ ධ්‍යානයන්ගේ නැගී සිටින කොහොමද? මේ ආදී කරුණු ගැන තියෙන පුළුල් අවබෝධය කියනවා ධ්‍යාන විමුක්ඛාදී ඥානය කියලා. ඊළඟට පෙර විසූ කන පිළිවෙල පුබ්බේ නිවාසානුසුති ඥානෙ අටවෙනි ඥානෙ. මේ පුබ්බේ නිවාසානුසුති ඥානෙ කියලා කියන්නේ අපේ බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්දට පත් වෙන වෙලාවේ මේ ඥානය ලැබුවා. අතීතේ සත්‍යයන් එක එක සත්‍යයන් ફોકસ කරලා අරමුණු කරලා බලනවා එයාගේ මේ ආත්ම භාවය කොහමද, මාවුසේදී කොහමද, මාවුසට එන කලින් ආත්ම භාවය කොහමද, ගිය ආත්ම භාවයේ ඊට කලින් ආත්ම භාව දෙක 10ක් 100ක් 1000ක් 10000ක් ලක්ෂයක් මහා කල්පයක් සංවට කප්පයක් විමිට කප්පයක් ආදි වශයෙන් ආපස්සට ගිහිල්ලා ගිහිල්ලා මේ තැනත්තාගේ අතීත වාසස්ථාන ගැන බලනවා. සාමාන්‍ය රහතන් වහන්සේ කෙනෙකුට ඇතැම් විට අවිඥාලාභී කෙනෙකුට කිසියම් ප්‍රමාණයකින් මේක ලැබෙනවා. විශේෂයෙන් අවිඥාලාභී මහරහතන් වහන්සේ කෙනෙකුට මහා කල්ප 100 ගණනක් විශේෂයෙන් මහා කල්ප 500ක් බලන්න පුළුවන් කියලා කියනවා. ඒ 500ක් බැලුවත් රහතන් වහන්සේ කෙනෙක් බලන ඕන අනුපිළිවෙලින් ඒ කෙනෙක් සිහි කළ කන බලන්නේ. නමුත් බුදුරජාන් වහන්සේට යම් කෙනෙකුගේ අතීත ආත්ම භවයන් බලන්න පුළුවන් ඥානයේ සීමාවක් නැහැ. කල්ප මෙච්චරයි කියලා සීමාවක් නැහැ. ඒ විතරක් නෙවෙයි මේ පොබ්බේ නිවාසානසති ඥානයෙන් බුදුරජාන් වහන්සේ කිසියම් සත්‍යයක් ගැන බලනවා නම් උන්වහන්සේ අනුපිළිවෙලින් බලන්න ඕනේ. එක විටම කල්ප 100ක් 500ක් මහා කල්පයක් සංවට කල්පයක් විවට කල්පයක් ශනිකව ඒ අදාළ තැනට යොමු කළා. ඒ අදාළක විතරක් බලන්න පුළුවන් බුදුහාමරට. ඒ වගේ මොනවහන්සේ සීමාවක් නැහැ. රහතන් වහන්සේ කෙනෙකුට අවිඥාණාදී රහතන් වහන්සේ කෙනෙකුට කෙනෙක්ගේ මහා කල්ප 500ක් බලන්න හැකියාව තිබෙද්දී සම්මා සම්බුදුරජාන් වහන්සේ කෙනෙකුට මේක සීමාවක් නැහැ. උන්වහන්සේට කැමති තාක් අතීතය බලන්න පුළුවන්. පින්නතුනේ විතරක් නෙවෙයි ඒ ආත්මභාවයන් බලන විතරක් නෙවෙයි ඒ ආත්මභාවල පොතන දෙහිටියේ දෙමෝපියෝ කවුද, ආයුෂකෝචර ජීවත් වුණාද, කොයි කර්මෙන් ඉපදුනේ, කොයි කර්මෙන්ද මිය ගියේ, මේ හැම දෙයක්ම උන්වහන්සේට විනිවිද දකින්න පුළුවන්. හැබැයි උන්වහන්සේ ඒව සඳහා ලොකු කාලයක් වැය කළේ නැහැ. මොකද උන්වහන්සේට මේ මනුස්ස ලෝකේ උන්වහන්සේ දැනගත්ත බොහොම ටික කාලයයි. භාගතුන් වහන්සේ ඉපදෙන කාලේ මේ ලෝකේ පරමාශි කීයද? පරමාශි අවුරුදු 100යි වෙනතුනි. ඒකල අවුරුදු 100යි. දේශනා කළා වැඩි නම් 120ක් ජීවත් වෙන්න පුළුවන්. ඊට වඩා පොඩ්ඩක් වැඩියෙන්. නමුත් ඒ කාලේ පරමාශි අවුරුදු 100යි. එසිය දැන් අප නිතරම සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ කල්පය දෙකෙන් අඩු වෙන කාලේ, කල්ප විනාශයට සමීප වෙන කාලයක තමයි උන්වහන්සේ කෙනෙක් පහළ වෙන්නේ. ඒ පහළ වෙද්දී සත්‍යංගයේ උපත මනස් ලෝකේ අවුරුදු 10 ඉඳන් අවුරුදු අසංඛ්‍යයක දක්වා වැඩි වෙනවා. ඒ වැඩි වෙන කාලේ ලෝකේ ව්‍යාප්ත වෙන කාලය. අවුරුදු 10 ඉඳන් අවුරුදු අසංඛ්‍යය කියන්නේ. අසංඛ්‍යය කියන්නේ කීයද? 1.141 සංඛ්‍යාව. අනේ අසංඛ්‍යය. ඒ අසංඛ්‍යයේ සාමුද්‍රයන් වහන්සේ පහළ වෙන්නේ 10 ඉඳන් අසංඛ්‍යයේ ඉහළට යනවා. ගිහිල්ලා ටිකෙන් ටික නැවත පල්ලෙහාට එනවා. පල්ලෙහාට එන කොහොමද? ආයි අඩු වෙන්නේ අවුරුදු 100ට එකක් ගානේ අඩු වෙනවා. අවුරුදු 100ට පරමාය අවුරුදු එක ගානේ අඩු වෙලා අවුරුදු 80,000යි අවුරුදු 80 අතර පරාසයේදී තමයි සම්මා සම්බුදුරජාන් වහන්සේ කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ. අඩි වෙන කාලෙදි තමයි පහළ වෙන්නේ. ඒ අඩි වෙන කාලය කියන්නේ අනිත් පැත්තෙන් ගුණධම් බලනොත් එන්නේ අඩි වෙනවා. වහින්නොත් අඩි වෙනවා. එතකොට අපේ බුදුරජාන් වහන්සේ පහළ වෙන කාලෙ මීට වසර 26කට කලින් බුදුහාඳු ලෝකේ පහළ වෙනකොට පරමාශ කියන අවුරුදු 100යි. ඒ 100 අවුරුදු 100ට එක ගානේ අඩු වෙලා ආවා. එතකොට දැන් කීයක් අඩු වෙනවද 100? ඔව් 100ෙන් 26ක් අඩු වෙලා දැන් පරමාශ කියන අවුරුදු 74යි. මේක තමයි ක්‍රමය. එතකොට 100ට එක ගානේ අඩු වෙන ක්‍රමය තමයි මේක පින්නතුනේ. එතකොට මෙන්න මේ පොබේ නිවාසානසුති ඥානය තුළින් බුදුරජාණන් වහන්සේ මේ හැම දෙයක් ගැනම අවබෝධයකින් යුක්තව තමයි උන්වහන්සේ ලෝකෙට ධර්ම දේශනා කළේ. උන්වහන්සේට මේ සත්‍යංගී අතීත භවයන් ගැන අසීමාන්තිකව බලන්න පුළුවන්. හැබැයි උන්වහන්සේ වලට ලොකු කාලයක් ගත කළේ නැහැ. විශේෂයෙන් ආනන්ද හාමුදුරුවෝ සත්‍යංගී ඉපදෙන ආකාරය, ඉපදෙන තැන් ගැන ප්‍රශ්න අහන වෙලාවේදී බුදුහාමුදුරුවෝ දිගට උත්තර දෙන්න ගියේ නෑ. මොකද ටික කාලයක් මහන්සේ වැඩ සිටියේ. ඒ කාලෙම උපරිම ලෙස ධර්මයට අදාළ, නිවන් දකින්න අදාළ, දුක නිදහස් වීමට අදාළ දේවල් තමයි බුදුහාමුදුරුවෝ වැඩිපුර දේශනා කළේ. දිනන්ත භාගතුන් වහන්සේ ඇක්කේරියෝණියක් වැඩි යනකොට වැටෙලා තියෙන ඇක්කේරිය පොළ ටික අතට අරගෙන සඳහන් කරනවා, මහණෙනි මගේ මේ අතේ තියෙන ඇක්කේරිය පොළ ටිකද වැඩි, බිම වැටෙලා තියෙන ඇක්කේරිය පොළ ටිකද කියලා. පිස්සුන් වහන්සේ සඳහන් කරනවා, ස්වාමීනි ඔබ වහන්සේගේ අතේ තියෙන ඇක්කේරිය පොළ ටික බොහොම පොඩ්ඩයි, බිම තියෙන ටික වැඩි. භාගතුන් වහන්සේ සඳහන් කරන මහණෙනි අන්නේ වගේ තමයි මම දැනගත්තු දේවල් ටික මේ පොළවේ වැටෙලා තියෙන ඇක්කේරිය පොළ ටික වගේ. ඒ දැනගත්තු දේවල් වලින් මම දේශනා කරපොදී මේ අතරගත්තු පොලිටික වාගේ සල්පියයි. ඇයි ඒකට හේතුව? උන්වහන්සේ දේශනා කරන අනිත් දේවල් නිවන් දකින්න අවශ්‍ය කරන දේවල් නෙවෙයි. නිවන් දකින්න අවශ්‍ය දේ තමයි මේ අතරගත්තු පොලිටික වාගේ දුක නිදහස් වෙන අවශ්‍ය දෙයක් කියනවා නම් ඒ සියලුම දේවල් කිසියඳු ගුරු මුෂ්ටියක් නැතුව නමේ ආචාර්ය මුට්ටිය කියලා සඳහන් කළා. මගේ කිසිම ගුරු මිටක් ගුරු මුෂ්ටියක් මගේ නෑ. සියලුම දේවල් මා නිවන් දකින්න තියෙනවා නම් ඒ සියලක්ම දේශනා කළ කීයක් කළා කියලා දේශනා කළා. හැබැයි මෙන්න මේ ලෝක විශ්ය සම්බන්ධයෙන්, සත්ත්ව විශ්ය සම්බන්ධයෙන්, කර්ම විශ්ය සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේට පමණක් සුවිසිය සූඥානයන් සියල්ලක්ම පරතරට මොනවාන්සේ විස්තර කරන්න ගියේ. ඒ ඒ අවස්ථාවලදී අවස්ථාවයක් වෙච්ච තැනදී කිසියම් පමණකින් පැහැදිලි කළ දෙයක් තියෙනවා. ධර්ම අවබෝධය කරන්නත් සහ ඇතැම් විට මේ ශාසනය ගැන පැහැදිලි මැති කරලා මේ ශාසනයට ගැනීමේ අදහසින් තමයි ඒක කළේ. යමක මහප්‍රාඥ හරි පැහැලි ශාක්‍යයන්ගේ මාන්‍ය බෙදෙලන්න. ඇතැම් විට උරුවෙල් කාශ්‍යපාදීයගේ මාන්‍ය දුරු කරන්න තමයි ඒව පාවිච්චි කළේ. විශේෂයෙන් ඥාතීන් දමනය කරන කලේසි නැහැ පින්නතුනි. දැන් හාමුදුරු කෙනෙක් වුණත් මහනෙල ගෙදර ගියොත් ඥාතීන් කලින් ඥාතීන් එච්චර මානන්න සූදානම් නැහැ. එයා හිතන්නේ අර කලින් ඒවා දන්නවනේ, ඉතින් අලි කලින් හිටියේ කෙනාම තමයි කියලා හිතන්නේ ආවට පස්සේ. අපි වුණත් රහන්තල ගියත් ඇතැම් විට ඥාතීන් ධර්මයට ගන්න හරි අමාරුයි. අපිට විතරක් නෙමෙයි වෙන උදේ බුදුහාමුදුරන්ටත් ඒක වුණා. බුදුහාමුදුරුවෝ බුදු වෙලා ඥාතීන් බලන්න ගියාට පස්සේ ඥාතීන් බණ කියන කලේ තුනේ නැහැ, බණ කියන තියා වැන්දේවත් නැහැ බුදුහාමුදුරන්ට සමානයි. බුදුහාමුදුරට ඉතින් සිද්ධ වුණා යමක මහා ප්‍රාතිහාර්ය පාන්න. බුදුහාමුදුරේ ඥානය උපයෝගී කරගත්තේ වෙලේ. ඒකලේ උන්වහන්සේගේ දක්ෂතාවයක් පෙන්වන්න නෙවෙයි අරය ධර්මයට ගන්න. උරුවෙල් කාශ්‍යප ධර්මයෙන් ගන්න විහාරෙදී උන්වහන්සේ දීර්ඝ බල දාන පාවිච්චි කරන්න වුණා. ඇයි ඒකට හේතුව? ඒ උරුවෙල් කාශ්‍යප ධර්මය කරගත්තු ගමන්ම ඔහුගේ 500ක් පිරිස ධර්මය වුණා. ඊට පස්සේ ගයා කාශ්‍යප නදී කාශ්‍යප ආදී මේ තුන් දෙනාට හිටිය දහසක් පිරිස ශාසනයට ගන්න පුළුවන් වුණා උන්වහන්සේගේ ඒ අභිඥා උපයෝගී කරගෙන. ඒ නිසා උන්වහන්සේව පාවිච්චි කළා. පින්නතනි මෙන්න මේ පුබේ නිවාසාස ඥානය රහතන් වහන්සේ කෙනෙකුට තිබ්බට මේක බුදුරජාන් වහන්සේ ළඟ දෙනකොට මේක දස බල ඥානයකින් එක්තරා අංගයක් වඩපත් වෙලා මේක සම්මාසම් බුදුරජාන් වහන්සේ කෙනෙකුටම සුවිශේෂී ඥානයක් වඩපත් වෙලා තියෙනවා. ඊට පස්සේ දිව්‍ය චක්කු ඥානය දෙවියන්ට හා සමාන ඇසකින් උන්වහන්සේ අවිඥාවලට පාදක වෙලා ඒ අවිඥාවල පිහිටලා ඒ නැගී සිටලා මේ ලෝකීය දේශම බලන ආකාරය. උන්වහන්සේ අවිඥාණයටපත් නොවුනත් ගව ගානක් එක දිගට පේනවා කියලා කියනවා මධ්‍යම රාත්‍රියේ කොනක්. සතර අන්ධකාරයේ තියෙන දැඩි අන්ධකාරයක් තියෙන රාත්‍රියේ කොනක්. ධර්මයේ සඳහන් කරලා තියෙන අපි මේ ශ්‍රද්ධාවෙන් අපි විශ්වාස කරන දේවල් ධර්මයේ තුල තියෙන දේවල් අප පැහැදිලිවම විශ්වාස කරනවා. ධර්මය තුළ ප්‍රධාන සූත්‍ර වල සඳහන් වෙලා තියෙන සමහර කාරණා ඒ නිසා අපිට බැහැර කරන්න බෑ කිනුතුනි. ඝන අන්ධකාර රාත්‍රියේක ඝන වලාකුලෙන් වැසී තියෙන ඝන කැලෑවක අමාවක් පොහොය දවසකදී මධ්‍යම රාත්‍රියේ වුණත් බුදුරජාණන් වහන්සේට ගෞසීය කිසිදු ආවරණයක් නැතුව උන්වහන්සේට පේනවා කියලා සඳහන් කළා. සතර පිරුවා වූ පාරමිතා ධර්ම වලට ආසන්න විදියට. යතර විශේෂ මේ දිවචක්කු ඥානය තුළින් ඈත ඉන්න සත්‍යයන් දකින්න පුළුවන් ඇසක් උන්වහන්සේට තිබුණා. මේ හැම දෙයක්ම උන්වහන්සේ ආරම්මන ප්‍රතිපද ඥාන විදියට හැමව තිබුණා. උන්වහන්සේ ආරම්මන තොරතුරුෙන් තමයි ඒක පේන්නේ. නැත්නම් හැම වෙලාවෙම පේනවා කියන එකක් නෙමෙයි මේක. යම් සිද්ධියක් සඳහා කිසියම් අවශ්‍යතාවයක් සඳහා උන්වහන්සේට කිසියම් නිශ්චිත වේලාවකදී මේ ඥානයම උපයෝගී කරගෙන බැලීමේ දැකීමේ හැකියාව තිබුණා. ඊළඟ දසවෙනි ඥානය තමයි ආසවක්ඛේ ඥානය. සාමාන්‍ය රහතන් වහන්සේ කෙනෙකුට ආසවක්ඛේ ඥානය තියෙනවා. හැබැයි ඒක ලැබෙන සුතමේ ඥානයෙන් කලින් කල්යාණ මිත්‍රයෙක්ින් අසා දැනගෙන ධර්මයේ පිළිපදින විදියට රාගත්වය, දෝසක්ඛය, මෝහක්ඛය විදියට මේ ආසවක්ඛේ ඥානය ලබනවා. හැබැයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙකුට තියෙන මේ ආසවක්ඛේ ඥානය ඊටත් වඩා සුවිශේෂයි. ඒක කිසිම කෙනෙක්ගෙන් අසා දැනගත් දෙයක් නෙවෙයි. පොබ්බේ අනුසුතේසු ධම්මේසු කිය විදියට පෙර නොයසු විරුද්ධමත් උන්වහන්සේ කිසිදු ගුරුවරයෙක්ගේ උපදේශයක් නොමැතිව උන්වහන්සේගේම ඥාණයෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන පරිසම්පාදයේ තේරුම අරගෙන ආර්ෂණ මාර්ගයේ පිළිපැදීම වශයෙන් රාග, ද්වේෂ, මෝහ සතරම දුරු කිරීමේ ලබන මේ ආසවක්ඛේ ඥානය උන්වහන්සේට සෑම්බෝ ඥානයක් විදියට උන්වහන්සේම අවබෝධ කරගත්තු ඥානයක් නිසා උන්වහන්සේට අපි සුවිශේෂයෙන් සඳහන් කරනවා සම්මා සම්බුද්ධ කියලා. ආසවක්ඛේ ඥානය කියන්නේ සියලු මාස්තරයන් දුරු කිරීම පිළිබඳව ඥානය. එතකොට මෙන්න මේ දසබල ඥාන අපිට මේ වෙලාවට තියෙන හැටියට අපි මේක කියන සඳහන්ට අපි හඳුන්වන වහන්සේට මේ කරුණ අතරින් විශේෂ කරුණක් සඳහන් කරන්න කියනවා නම් අපි ගෞරවයෙන් ආරාධනා කරනවා. අන්තනේ වඩාත් පැහැදිලිවම තියෙන දසබල ඥානය. දස කියන්නේ 10 නේ, බල කියලා කියන්නේ මේ බලය නේ, පව විශේෂ හැකියාවන් කියන්නේ බුදුරජාණන් වහන්සේට තිබුණා. ඒ දින තමයි මේ අපිට බුදුරජාණන් වහන්සේ කියන්නේ කවුද කියලා තේරුම් ගන්න අමාරුයි නේද? ඒ කියන්නේ තරමටම මේ බුදුරජාණන් වහන්සේගේ ඥානය කියන එක සුවිශේෂයි. ඒ කියන්නේ අපිට සාමාන්‍යයෙන් මම හිතන්නේ සමීප වෙන්නවත් බැරි තරමටම මේ හිතන්නත් අමාරුයි. ඒ ඥාන 10න් පිළිබඳව තේරෙන්නේ ප්‍රකාරේ ගැටළු සහගත තනක් තියෙනවා. ඇත්තම අපි ඔය සූත්‍ර වල බැලුවත් ඒ සූත්‍ර වල සමහරට වක්‍රම නැති වුණාට සමහරට ඔය ඥාන බුදුරණන්ගේ ඥානයන් පිළිබඳව කුජලයන් පිළිබඳව සඳහන් වෙනවා. උදාහරණයකට පුරුසින්ද්‍රී ඥාන සූත්‍රයේ ඒකෙදී එක හාමුදුරු කෙනෙක් ආනන්දහාමුදුරුවන් අහනවා, බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කළා දේවදත්තෝ ආපායිකෝ, දේවදත්තෝ නේරයිකෝ, දේවදත්තෝ අතේ කිච්චෝ කප්පට්ටෝ කියලා. ඒ කියන්නේ දේවදත්ත කියන්නේ ගණ්ඩම දෙයක් නෑ, අපායට යනවා. අතේ කිච්ච කියලා කියන්නේ බේත් කරන්න බෑ. ඒ කියන්නේ බේත් කියන්නේ ධර්මයේ ඥාත සාහනයක් සලසන්න බෑ, ප්‍රතිකාරමයක් කරන්න බෑ. අපායිකෝ කියලා කියන්නේ අපායට යනවා. දැන් අපේ ධම්මකරුවන් සඳහන් කරන්නේ නේද, තානංච තානචෝ වගේ. ඒකල් කියන්නේ බුදුහාමුදුරුවෝ යම් විදියක් කියන්නේ දැකලා. ඉතින් අරහ ඒ හාමුදුරුවෝ ආනන්දහාමුදුරුවෝ සඳහන් කළාම ආනන්දහාමුදුරුවෝ ගිහින් වෙලා බුදුහාමුදුරුවෝ මේ කාරණේ සඳහන් කරනවා. ඒ අවස්ථාවේ බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා නවකෝ කියලා කියන්නේ මෙයා අලුත් කෙනෙක් වෙන්න ඇති මේ ශාසනයට ඇතුළු වෙලා. එහෙම නැත්නම් අභ්‍යත්ව මෝග පුරිස මහේත මොඩේක වෙන්න ඇති කියලා. ඒ මෝග පුරිස කියලා කියන්නේ බුදුහාමුදුරුවෝ සමහර තැන්වලදී පාවිච්චි කරපු වචනයක්. මෝග කියලා කියන්නේ මෝඩය කියන එක. මෝග කියලා කියන්නේ මෝඩ. ඒ කියන්නේ හිස් කියන තේරුම තියෙන. ඉතින් අටුවාව සඳහන් කරනවා යම්සි කෙනෙකුට බුදුහාමුදුරුවෝ මෝග පුරිස කියලා කිව්වොත් එයාට තමාට ඒ ආත්මභාවයේදී මේ උසස් අධිගමයකට පත් වෙන්න බෑ. ඒ කියන්නේ සෝවාන් තත්ත්වයකට පත් වෙන්න අපහසුයි කියලා. තව සමහර අය වෙනස් වෙච්ච දැනුත් තියෙන උදාහරණයකට උපසේන වංගන්ත කියලා කියන්නේ, උපසේන කියලා කියන්නේ සරියුත්තානගේ බාලමල්ලි රේවත ඊට ඉස්සෙල්ලා එක්කෙනා. එයාට මෝග පුරුෂ කියලා බුදුහාඳුරෝ දැන්නා. ඒක හේතුව තමයි මොකද එයා උපදම්පද වෙනලා අවශ්‍යකයි කෝණේ කැඩුවා. ඒ කියන්නේ එයා ගෝල ඉස්සෙල ගුණා හැදිරෙන්න බෑ ගෝලයා ගන්න. ඒකෙන් තමයි උදාහරණ දොස්තරුගේ ගුණා හැදිරෙන්න ඕනේ ගෝලයා ඉතින් ඉස්සෙල කියලා තහනම් කළා. ඊට තමයි වස්පා ඈ තුච්ඡකෝතිලත් ආ තුච්ඡකෝතිලා ඔව් ඒත් ඒත් ආත්මයි ඔව් ඒත් මොග කියන තේරුම තමයි තුච්ඡ කියන එකෙත් තියෙන්නේ. ඉතින් ඒ අවස්ථාවේදී ආනන්ද හිමියන්ට මේ බුදුහාමුදුරු සඳහන් කරනවා මේ පුරිසින්ද්‍රිය ඥානය පිළිබඳව. ඉතින් බුදුහාමුදුරු සඳහන් කරනවා මම දකිනවා සමහර අයගේ කුසල් අකුසල් දෙකම තියෙනවා. කාලයක් යනකොට එයාගේ කුසලයේ කියන එක නැති වෙලා යනවා. එයා අකුසල් නිකරන්නේ ඊට පස්සේ අපායගාමි වෙනවා. සමහර අයගේ කුසල් අකුසල් තියෙනවා. අකුසලයේ කියන එක එයාගේ නැති වෙලා යනවා. එතකොට එයා හොඳ තත්වයකට පත් වෙනවා. ඒක ටිකක් දිග සූත්‍රයක්. ඒ වගේ මේ ඒ කියන්නේ හැම පුජ්‍යලයක් පිළිබඳවම බුදුහාඳුරෝ හොඳ අවබෝධයෙන් හිටියේ. ඒක ලේසි කාරණයක් නෙමෙයි. දැන් අර චතරෝ මේ පුග්ගලා සන්තෝ සංවිජ්ජමාන ලෝකස්සේ පුජ්‍යලිය හතර දෙනෙක් පිළිබඳව සනායක කරනවා. උග්ගටිතඥෝ, විපචිතඥෝ, නිජෝ, පදපරමෝ කියලා. උග්ගටිතඥ කියලා කියන්නේ සමහරට සූත්‍රයක් නම ආපු පමණින්ම සමහරෝ සමහර අය රහත් ත්වයට පත්වලා තියෙනවා. ඉතින් ඒක විපචිතඤ්ඤෝ කියලා කියන්නේ ටිකක් මේ සූත්‍රයක් දේශනා කළාම දැන් චරිත හාමුදුරුව මොගලන් හාමුදුරුවෝ ගත්තාම ඇත්තම ඒ අර පළවෙනි ලෙවල් එකෙත් නෙමෙයි. දැන් චරිත හාමුදුරුවන්ට ඉස්සෙල්ලද මොගලන් හාමුදුරුවෝ රාත්‍රියේ මොගලන් හාමුදුරුවන්ට පස්සේද චරිත හාමුදුරුවෝ මොගලන් හාමුදුරුවෝ රාත්‍රියේ දවස් කීයද? සුමානේ දවස් 7 රාත්‍රියට පත් වුණා. නමුත් සරියුත් හාමුදුරුවෝ මේ රාත්‍රියට පත් වුණේ රාත්‍රි දෙකක් ගියාට පස්සේ තමන්ගේ බෑන කෙනෙකුට දීඝනක කියන මේ එයාට ඒ වේදනා පරිග්‍රහ කියන ඒ සූත්‍රය මජ්ක්‍ධිම නිකායේ තියෙන දීඝනක කියලා ඒ සූත්‍රය දේශනා කරනකොට තමයි මේ බුදුහාමුදුරුවෝ පවන්සල්සලා ඉඳලා ඒ ඔස්සේ අවධානය යොමු කළා තමයි මේ රහත් සත්‍යයට පත් වුනේ. ඉතින් ඒක අටුවාවේ හරි ලස්සනට විස්තර කරනවා උපමාවක්. එක්කෙනෙක් යනවා උණ පඳුරකින් උණ ගහක් කපන්න. පළවෙනි එකේනා උණ මේ හරි අමාරුනේ හොඳ ගහ තෝරගන්න. පළවෙනි එකේනා ළඟම තියෙන උණ ගහ කපාගෙන එනවා. ඒක තමයි ඇද දෙන්නත් පුළුවන්, මෝරලා තියෙන්නත් පුළුවන්, අග්විච් එක කපාගෙන එනවා. ඒ වගේ තමයි මුගලන් හාමුදුරන්ගේ රහත්භාවය. නමුත් දෙවෙනි කෙනා යනවා එයා ගිහින් යනවා මේ උණ පඳුර නිරීක්ෂණය කරලා මැද තියෙන එකක් ඒකේ තියෙන හොඳ උණ ගහක්. ඒක හොඳට ඍජුව හැදිච්ච එකක්, මෝරලක් තියෙනවා, කාලයක් තියෙනවා. එයා හොඳට නිරීක්ෂණය කළා තමයි මේ උණ ගහ කපන්නේ. ඒ කපලෙලා එයා ටිකක් අමාරුවෙන් අරගෙන යනවා. ඒ වගේ තමයි සරිවත් හාමුදුරන්ගේ රහත්භාවය. ඒ කියන්නේ අර පොඩි සතියක් පහුණාට මුගලන් හාමුදුරුවන්ට වැඩිය පරිපූර්ණත්වයක් සරියුත් හාමුදුරුවන්ගේ රහත්භාවයේ තියෙනවා. අන්තර්ගත වෙලා තියෙනවා. ඉතින් ඒ වගේ බුදුහාමුදුරුවෝ ඉතින් ඒ කියන්නේ ඇත්තම අපිට හිතන්නවත් බෑ නේද? දැන් කාලකාරාම සූත්‍රයේදී යම්බික්වේ දික්ඨං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරියේසිතං තමහං ජානම්. ඒ කියන්නේ යම්කිසි කෙනෙක් යම්කිසි දෙයක් දැක්කද, යම්කිසි දෙයක් ඇසුවද, යම්කිසි දෙයක් මේ රස කළාද, යම්කිසි කෙනෙක් යම් දෙයක් මේ විඥාණයට ආවද, ඒ හැම දෙයක්ම මම දන්නවා. ඒ කියන්නේ මනුස්ස ලෝකයේ විතරක් නෙමෙයි මේ විශ්වයේ යම්කිසි කෙනෙක් මේ මේ මෙහෙම වුණාද, යම් කෙනෙක් රූපයක් දැක්කද, ඒක මම දකින්නවා කියලා. ඉතින් බලන්න දැන් ඒ කියන්නේ අනිත් අපේ හාමුදුරුව සඳහන් කළා දැන් ශ්‍රාවකයන් වහන්සේලාටත් නෑනේ අර අනුගේ සිත දැනගන්න නේද? උදාහරණයකදීද අපි දන්නවා මේ කවුද අර මිටි හාමුදුරුව හිටියේ ලකුණ්ඩක බද්ධි හාමුදුරුව. ලකුණ්ඩක බද්ධි හාමුදුරුවන්ට උදාරපාදී සඳහන් කරනවා සරියුත් හාමුදුරුව ධර්මයේ දේශනා කරනවා එක අවස්ථාවක. ධර්මයේ දේශනා කරලා පස්සේ ලකුණ්ඩක බද්ධි හාමුදුරුව රහත් ත්වයට පත් වෙනවා. ඊට පස්සේ තවත් සරියුත් හාමුදුරුව දෙවෙනි වතාවටත් ධර්මයේ දේශනා කරනවා ලකුණ්ඩක බද්ධි හාමුදුරුවන්ට. මොකද සරියුත් හාමුදුරුව දන්නේ නැහැ ලකුණ්ඩක බද්ධි හාමුදුරුව රහත් ත්වයට පත් වෙලා කියලා. ඉතින් බුදුහාමුදුරුව තමයි නිකාර්ය සඳහන් කරන්නේ උදානපාදී තියෙනවා ලකුණ්ඩක පඨම ලකුණ්ඩක බද්ධිය සූත්‍ර, ဒုတိය ලකුණ්ඩක බද්ධිය සූත්‍ර කියලා ඒ සූත්‍ර දෙකක් තියෙනවා. ඉතින් ඒ එවැනි ගැඹුරු ඥානය නේද අපිට හිතාගන්නවත් අමාරුයි මේ කොච්චරද ඒ බුදුහාමුදුරුවෝ ඥානය කියලා. ඊට පස්සේ මම පොඩ්ඩක් ඊළඟ කාරණේ මේ චතු වේසාරච්ච නේද? චතු වේසාරච්ච සාරච්ච කියලා කියන්නේ ඇලෙනවා. සාරච්චති කියලා කියන්නේ රජ්ජති කියලා කියන්නේ ඇලෙනවා. විසාරච්ච කියලා කියන්නේ ඒකෙන් වෙන් වෙනවා. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ මේ හැම දෙයකින්ම වෙන් වෙලා තියෙන්නේ කොහොමද කියන එක. දැන් ඒකේ තමා සම්මා සම්බුද්දස්සේ පටිජානතෝ ඉමේ ධම්මා අනදි සම්බුද්ධා. යම්කිසි කෙනෙක් කියනවා නම් දැන් තුනක් අත්ත හාමුදුරුවෝ කිව්වේ ඒකනේ. තක්ක පරියාණතං සමනෝ ගෝතමෝ ධම්මං දේති इति. මේ සමන බෞ ගෝතමයන් වහන්සේ ධර්ම දේශනා කරන තර්කේ. දැන් අපිට තර්කයක් කළෙලා දිනන්න පුළුවන් නේද? දොර භාගයට වහලා තියෙනකොට කෙනෙකුට කියන්න පුළුවන් දොර භාගයට වහලා නෙමෙයි තියෙන දොර භාගයට ඇරලා කියන්නේ. ඊට පස්සේ විමර්ශන කියලා කියන්නේ අපි මොකක් කවුරුහරි ප්‍රශ්නයක් අහුවාම ආයේ කවුරුහරි ප්‍රශ්නයක් අහලා ආයේ ඒකට මොකක් හරි සතුටුදායක උත්තරයක් දෙන්න පුළුවන්. එහෙමයි ඉන්නවනේ නේද? ඉතින් අර සුණක් අතහනුව එහෙමයි තේරුම් ගත්තේ. මොකද මේ එහෙම මේ බුද්ධත්වයක් කියලා කන්නේ මේ කවුරුහරි හම්බුනාම තක්ක පරියාතන් විමර්ශන චරිතන් මේ ඒකේ ගැළපෙන ආකාරයට හරි ලක්ෂණයි ඒකට මේ ඉතින් ඒකෙන්ද බුදුහාමුදුරුවෝ දේශනා කරනවා සම්මා සම්බුද්දස්සේ පටිජානතෝ යම් කෙනෙක් කියනවා නම් ඔබ වහන්සේ සම්මා සම්බුද්දයි මේ ධම්මා අනපි සම්බුද්ද මෙන්න මේ ධර්මයේ ඔබ වහන්සේ අනපි සම්බුද්ද කියලා කියන්නේ අවබෝධය ඒ කියන්නේ අවබෝධ කරගෙන නැහැ කියලා කියන්න බෑ. දැන් අපි ධම්මචක්කපවත්තන සූත්‍රයේ දේශනා කරලා නේද ඒ සූත්‍රයේ දේශනා කරනකොට යතෝචකෝ මේ වික්කවේ ඉමේතු චතුසු අරියහත්තේසු ඒවන් ත්‍රිපරිවර්තන ද්වාදසාකාරං යතාවකෝත ඥාන දසන නැසොයි සුද්ධං අහෝසි මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව තිපරිවට්ටන්නේ තුංගාකාර වූ ద్వාරසං කියලා කියන්නේ ඒතකොට තුංගාරක් හතර 12නේ මේ දොළොස්සාකාර ඥානය නේ පච්චඤ්ඤාසි කියලා මේක දැනගත්තේ නැත්නම් නේව තාවහං භික්ඛවේ සදේවකේ ලෝකේ සමාරකේ සබ්‍රාහ්මකේ සස්වමිනී බ්‍රාහ්මණේ පජාය සදේව මනුස්සාය සම්මා සම්බුද්ධං අභිසම්පුද මට මේ දෙවියන් සහිත මේ බ්‍රහ්මයන් සහිත මේ විශ්වයේ බුද්ධත්වය කියන එක කියන්න පුළුවන්කමක් නැහැ. තේනද? මේ චතුරාර්ය සත්‍ය මේ ත්‍රිපරිවර්ත ද්වාදසාකාර හින්දා තමා මම කියන්නේ කවුද? බුද්ධ කියලා. බුදුරජාණන් වහන්සේ කියලා. ඒ වගේ දෙතිස් මොනවද 37 තියෙන මොනවද? බොජ්ජංග 38 ගත්තොත් එන්නේ බුදුහාම සඳහන් කරනවා ඉමේසු පංචසු ඉන්ද්‍රියේසු යථා භූත ඥාන දසනං නසු විසුද්ධනවති මේ පංච ඉන්ද්‍රියන් පිළිබඳව පංච බල පිළිබඳව සත්ත බොජ්ජංග පිළිබඳව එතකොට සතර ඉන්ද්‍රි ප්‍රාදේ පිළිබඳව මේවා පිළිබඳව යථා භූත ඥාන දසනං නසු විසුද්ධනවෝ මේ යථා භූතය භාගයට පොඩ්ඩක් අරගෙන මේ නෙමෙයි යථාභූත කියලා කියන්නේ tattu pariddhamma මට මේ සියලුම ධර්ම කාරණා පිළිබඳව තේරුමක් නැත්නම් මට බුදුජන් වහන්සේ කියලා කියන්න බෑ. ඒක පළවෙනි. ඒ කියන්නේ සියලුම දේවල් වලින් බුදුහාමුදුරුවෝ ඒවෙන් ඈත් වෙලා තියෙන, ඒ කියන්නේ ඒවා හොඳට අවබෝධ කරගෙන තියෙන. ඊට පස්සේ සම්මා සම්බුද්දස්සේ පඤ්ඤාණෝ ඉමේ ආසව අපරිච්ඡේද. දැන් අපි දන්නවනේ ආශ්‍රව නේද? කෙලෙසය. කැලස් යම් කෙනෙක් කියනවා නම් ඔබ වහන්සේ සම්බුද්ධ වුණත් මෙන්න මේ ආශ්‍රවයන් ප්‍රහීණ කළා නැහැ කියලා එහෙම දෙයක් මට නැහැ. මම සියලුම ආශ්‍රවයන් ප්‍රහීණ කළා කියන්නේ. ඒ කියන්නේ අපි දැන් පළවෙනි බුදු ගුණය තමයි මොකද්ද? තවරාදී බුදු ගුණවල අරහන් බුදු ගුණ. දැන් අපි ලෝවැඩ සංග්‍රහය කියන කවිය මොකද්ද? රහස පවුනකොට කෙලසරියනු දුරුකොට නිසි වූයෙන් බුදට අරහයයි නම් කියති මුනිදුට රහසක්වත් පවුනකොට කියලා කියන්නේ බුදුහාමුදුරුවෝ ඒ වගේම රහතන් වහන්සේලා රහසින්වත් පවු කරන්නේ නැහැ. එහෙම වෙනවා නම් රහසින්වත් එහෙම රාග සිතක් ඇති වෙනවා නම් ඒ රහතන් වහන්සේ කෙනෙක් නෙමෙයි ඒ බුදුරජාණන් වහන්සේ කෙනෙක් නෙමෙයි. ආරකත්තා හතත්තා කියලා කියන්නේ දුරින් ඉඳලම ඒ පාපය කියන එක නැති කරලා. දැන් අපි කියන්නේ ආරති විරති පාපා මජ්ජපානාත සංයම මොනේද? මංගල සූත්‍රයේදී පාප අභියෝග පාපය කියන එක මේක. එතකොට ආරති කියලා කියන්නේ දුර ඉඳලම වෙන් වෙලා තියෙන. විරති කියලා කියන්නේ දුර ඉඳලම මේ පලින් වෙන් වෙලා තියෙන. අපි මොකද සර බල්ලේ කියනවා කියලා. ඒ සර බල්ලගෙන් අපි මොකද වෙන්නේ? ඈතින්ම අයින් වෙනවා. ඒ කියන්නේ ඒ බල්ලගෙන් ඒ සතාගෙන් අපිට කරදරයක් වෙයි කියලා. ඒකට සමීප වෙනවා නම් ඒකට ඇලෙනවා නම් ඒ කියන්නේ රහතන් වහන්සේ කෙනෙක් නෙමෙයි. ඒ කියන්නේ රාගය යම් තැනක ඇති වෙනවා නම් එතන ඒ කියන්නේ එතන ක්ලේශයන් තියෙනවා. ඒක දෙවෙනි කාරණේ. ඒ කියන්නේ සියලුම ක්ලේශයන් ප්‍රහීණ කරලා තියෙනවා. ඊට පස්සේ අන්තරායකා ධම්මා උත්තා. ඒ කියන්නේ අන්තරායක ධර්ම. අධ්‍යයන අන්තරාය කියන වචනේ අහලා තියෙනවද නේද? මොකද්ද ඩේන්ජරස්? සිංහලෙන් කියන්නේ මොකද්ද? බය නැහැ. ඔව්. අන්තර යාර විදුලි බල මොකද්ද ලයික් කරනවද කියලා කියනවා ඈ? අන්තරාය. අන්තරාය වගේ. අන්තරාය කියලා කියන්නේ සංස්කෘත භාෂාවේ. ඒක තමයි අන්තරාය කියලා කියන්නේ. අන්තරාය කියලා කියන්නේ භයානක. ඒ කියන්නේ මොනවද මේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු භයානක දේවල් වලින් වෙන් වෙන්න කියලා ධර්ම මතක් කරගන්න පුළුවන්. භයානක දේවල් මොනවද? බුදුහාම එපා කියන දේවල්. ලෝභ දේනෝ. ඈ? එච්චර දුරට යන්න ඕනේ 500ද? මේක ගියා අකනික බ්‍රහ්මලෝකයේ මෙකවනේ. 500 නේද? හරි අපිට හිතන්නේ සරල දෙයක් කියලා නේ. පාණාතිපාත වේරමණී සික්ඛාපදං සමාදියාමි. ඇයි ඒ? ප්‍රාණඝාතය කරන එක අන්තරාවක්. ඇයි ඒ? ඔව් පාණ නැසන එක. ඒ කියන්නේ ඒක අපි කියන්නේ පවක් කියන එක නේද? ඒක අකුසලයක්. ඒ කියන්නේ එහෙම අකුසලයක් කළාම එයා නරක තැනක උපත්ති ලබනවා. එක්ක තීසන් වෙනවා, ප්‍රේත වෙනවා, එහෙම නැත්නම් අපායට යන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ වගේ අනිත් සරලම හේතුව මේ පංචේ පද පහ පිළිබඳව හිතන්න නේද? අපි හැම උත්සවයකදීම නේද හැම තැනකදීම පංචිල් ගන්නවා. දැන් අද අටසිල් ගත්තා, දසසිල් ගත්තා. ඒවෙන් වෙන්ගෙන්න කියනවානේ. මොකද ඒවට කියනවා දැන් අපි දසසිල් ගත්තොත් එහෙනම් දස අකුසල නේද? මොනවාද? කායික, වාචසික, මානසික නේද? දස කායිකව කීයක් වෙනවද? ඈ? ඔව්. පාණාතිපාත, අදිනාදාන, කාමීසු විචාරස. ඊළඟ වාචසිකව කියන හතර. මොනවාද? මුසාවාද, පිසුනා වාචා, පාරසා වාචා, සම්පප්පලාප. ඊළඟ වාචසික තුනයි. මොනවාද? අවිජ්ජා, ව්‍යාපාද, මිත්‍යා දිට්ඨි. එතකොට මේ 10න් ඒ කියන්නේ දැන් ඔය හැම සූත්‍රයක උනත් අඩංගු වෙන්නේ මොකද්ද? මේ පාපේ වළක්වන්නන්නේ. දැන් අර මම මුලින් සඳහන් කළා දා මහාමංගල සූත්‍රයේ ආරති විරති පාප. දැන් බුදුහාම මොලේ ඉඳලම අසේව නාච බාලාන නේද? බාලාය ආශ්‍රය කරන්න එපා. පඬිතානංච සේවනං පඬිතු ආශ්‍රය කරන්න. පූජාංච පූජනීයං නේද? පිළිදී උත්තම් පුදන්න. එතකොට මොකද වෙන්නේ? මේවා යම් කිසි කෙනෙක් කරනවා නම් එයාට හොඳක් වෙන්නේ නැහැ. යම් කිසි කෙනෙක් ඒවෙන් වැළකෙනවා නම් ඒකෙන් එයාට හොඳක් වෙනවා. ඉතින් මේ පිළිබඳව තර්කානුකූල පොඩක් හිතලා බලන්න. පන්තිල් පද පිළිබඳව ඇයි මේ බුදුහාමුදුරුවෝ ඒ වගේම පෙර හිටපු සාතුරුවොත් යම් කිසි අවබෝධයක් තිබිච්ච නේද? ආයත් මේ මිනිස්සුන්ට එයාලගේ අනුගාමිකයන්ට සඳහන් කළේ මොකද්ද? මේ නරක දේවල් කරන්න එපා, ඒවෙන් වැළකෙන්න කියලා. ඒ කියන්නේ එයාලට යම් කිසි අවබෝධයක් තිබුණා මේ නරක කළොත් නරක පැවැත්මක් තමයි සිද්ධ වෙන්නේ කියලා. දිත්තම් වේදිනෙන්න පුළුවන්, එහෙම නැත්නම් සම්ප්‍රදායික වෙන්න පුළුවන්. නමුත් බුදුරජාණන් වහන්සේ තමයි මේ කාරණය ගැඹුරින්ම ඒ වගේම යථා ස්වභාවය දැක්කේ. ඒක හින්දාම තමයි බුදුහාඳුරෝ හැම වෙලාවෙම තමගේ ශ්‍රාවකයන්ට උපදෙස් දුන්නේ මේ අන්තරායක ධර්ම වලින් වැළකෙන්න කියලා. ඊට පස්සේ ඕපනායක ධර්ම. මොනවද? දැන් අපි ධර්මයේ ගුණ සඳහන් කරනකොට කියනවා ඕපනායකම් පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝ හේති. ඕපනයිති කියලා කියන්නේ උපනයිති කියලා කියන්නේ උපනයිති කියලා කියන්නේ ගෙනියන. නයිති කියලා කියන්නේ ගෙනියන. ඕප උපනයිනිය කියලා කියන්නේ ගෙන යනවා. මොකද මේ ඕපනයික කියලා කියන්නේ යම් කිසි කෙනෙක් මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය පිළිපදිනවා නම් එයාට පුළුවන් සුගතිගාමි වෙන්න පුළුවන්. ඒ කියන්නේ මිනිසෙක් වෙන්න පුළුවන්, ඒ කියන්නේ මනුස්සාත්මයක් ලබා ගන්න පුළුවන්, දිව්‍යාත්මය ලබා ගන්න පුළුවන්, නිර්වාණය ලබා ගන්න පුළුවන්. එතකොට ඔන්න ඔය හතර දැන් සුණක් කතාවු කියන්නේ මේක මේ හොඳයි වැඩේ නේද? තරගානුකූල වැඩේ කරගෙන යනවා නරක වෙන්නේ නැහැ නේද? නිර්වාණයට පමුණනවා. තියා වැරදි විදිහ අදාළ කිව්වේ නෑ. නමුත් බුදුරජාණන් මේක මේ يعني බුදුරජාණන්ගේ ධර්මයක් කිසි කෙනෙක් පිළිපදිනවා නම් යක් සහනයක් තියෙනවා නේ නේද? දැන් මේ අද මේ උදේ ඉඳලා මේ දුර ඉඳලා ඇවිදින් ඉන්නලා මේ සහනයක් මනසටවත් සහනයක් තේරෙන්නේ නැහැනේ. මේ ඉඳගෙන ඉන්නේ බොහොම අමාරු වෙන්නේ නේද? ඉතින් ඒක දිට්ඨ ධම්මවේදී යම් කිසි ආකාරයක. ඒකකොට මේක අපි නැවත නැවත පුරුදු කරනකොට අපි මේක ගැඹුරින්ම පුරුදු කළොත් මොකද අපිට නිර්වාණය ලබා ගන්න පුළුවන් නම් කොච්චර වාසනාවක්ද. ඉතින් ඒ කාරණාවත් තමයි මොකද මේ චතු වේසාරජ්‍ය ඥාන කියලා කියන්නේ. ඉතින් ඒ කාරණා බුදුරජාණන් වහන්සේ හොඳ ඒක සම්පූර්ණ මුළුමනින්ම අවබෝධ කරගන්න. එම් සමහරට අපිට පළවෙනි දෙක නේද බුදුහාමුදුරුවෝ කියන්නේ කවුද? උන්වහන්සේගේ ආශ්‍රයෙන් කෙලෙස් නැතිකලේ කොහොමද කියලා අපිට සමහරට ප්‍රායෝගිකව නොවෙන්න පුළුවන්. මොකද බුදුහාමුදුරුවෝගේ හිත අපිටවත් දකින්න බෑ. නමුත් තුන හතර නේද අන්තරායක ධර්ම මොනවද? ඊයසේ උප මේ ඕපනායක ධර්ම මොනවද කියන එක අපිට යම්කිසි ආකාරයක දැනගන්න පුළුවන්. බැරිද? පුළුවන් නේද? ඇයි අපි හිතන්නේ ඔනේ ඇයි මේ පන්සල් මේ ධර්මයේ මේ සීලය ආරක්ෂා කරන්න කිව්වේ? කොහොමද මේක අපේ පොබ්බේන අපරංචල කියන්නේ බුදුහාමුදුරු සදාන සමාන සාහාඳුනේ ගහනවා පෙර සිටියට වැඩි පොබ්බේ කියල කියන්නේ පෙරනේ අපරජල කියන්නේ පස්සේ පෙර සිටියට වැඩිය දැන් යම් කිසි ආකාරයක සෝයක් තියනවාද කියලා එහෙම නැත්නම් දියුණුවක් තියනවාද කියලා අපේ මේක අහුවොත් එහෙම උත්තරයක් තියනවා හා තියෙනවා මොකද උත්තරේ හා ඔව් ඉස්සෙල්ලට වැඩිය අපේ මනසේ යම් කිසි දියුණුවක් ඇති කරගන්නවා ඒකයි පොබ්බේ නපරන් කියලා කියන්නේ ඒ කියන්නේ සමහර විට අපේ මේ ප්‍රශ්න තියෙන පුළුවන් කියන්නේ ලෝභ දේශ මොහ තියෙන්න පුළුවන් මොකද සමහරට අපිට ඒක නැති කරගන්න ක්‍රමයක් නැති වෙලා තියෙන්න පුළුවන් එහෙම නැත්නම් වෙලාවක් නැති වෙලා තියෙන්න පුළුවන් නමුත් පොඩ්ඩක් හරි ඒක තවදුරටත් අපිට තුනී කර ගන්න පුළුවන් නම් ඒක වඩාත්ම ප්‍රයෝජනවත්. දැන් අඟුලිමාල හාමුදුරුවෝ මිනි සිය ගාණක් මරලා රහතත්වයට පත් වෙන්න පුළුවන්කම තිබුණා. නේද? දැන් එතන පැහැදිලිවම පුබ්බේ නපරන් කියලා කියන්නේ කවුරු හරි අහුවොත් එහෙම මේ අර බැලසිටියට වැඩිය හොඳ වෙනසක් වැඩි වෙලාවක් කියන්නේ ඉතල වැඩි කාර්යයක් කියන්නේ ඉතල ඇති වුණා කාගෙද? අඟුලිමාල හාමුදුරුවනේ මොකද මේ හොඳ මාර්ගයකට හොඳ ශාස්ත්‍රවරේ හම්බෙච්ච නිසා දැන් සම්මා සම්බුද්ධ සූත්‍ර තුනක් තියෙනවා එකක් තමයි සම්මා සම්බුද්ධ සූත්‍රය දෙවෙනි එක තමයි සම්බුද්ධ සූත්‍රය තුන්වෙනි එක තමයි බුද්ධ සූත්‍රය දැන් අපි කියනවානේ බුදුරජාණන් වහන්සේ කියනවා සම්බුදුරජාණන් වහන්සේ කියලා කියනවා සම්මා සම්බුදුරජාණන් වහන්සේ කියලා කියනවා දැන් ඔය තුනේ වෙනසක් තියෙනවද දැන් බුදුරජාණන් වහන්සේ බුද්ධකේ සූත්‍රයේ සඳහන් කරන්නේ බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ මොකද මේ චත්තාරෝ ඉද්ධිපාදයන් කියන්නේ සතර ඉද්ධිපාදයන් අර යථා භූතං කියලා කියන්නේ තියෙන සැටියෙන්ම අවබෝධ කරගත්තෝ නිසා තමයි බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ මොනවද සතර ඉද්ධිපාද ඡන්ද චිත්ත විරිය විමංසාද ඡන්ද විරිය චිත්ත විමංසාද ඡන්ද විරිය චිත්ත විමංසා තමයි ගොඩාක් තැන්වල සඳහන් වෙලා තියෙන්නේ. නමුත් දීඝනිකායේ සංගීති සූත්‍රයේ සඳහන් වෙනවා ඡන්ද චිත්ත විරිය විමංසා කියලා. දැන් සංගීති නිකායේ මරමයේ උන්නාබ කියලා සූත්‍රයක් තියෙනවා. ඒ උන්නාබ සූත්‍රයේදී උන්නාබ කියන ඒ බ්‍රාහ්මණයා බුදුරජාණන් කවුද ආනන්ද හාමුදුරුවෝ හම් වෙනවා. ඒ අවස්ථාවේදී විස්තර කරනවා ඡන්ද කියන එක තමයි පළවෙනිම තියෙන්නේ. ඊට පස්සේ විරිය කියන එක තමයි, ඊට පස්සේ චිත්ත කියන එක තමයි, ඊට පස්සේ විමර්ශා කියන එක. එතකොට මේ කාරණා හතරෙන් බුදුරජාණන් වහන්සේ වෙනතන රහතන් වහන්සේ කවුද කියන එක නිරූපණය වෙනවා. ඒ කියන්නේ ඡන්ද කියලා කියන්නේ ඒ අපි හමු රහත් තත්ත්වයේ නැත්නම් හොඳ පුජ්‍යදේ බවට පත් වෙන යම්කිසි ආකාරයක මුලදීම ඇති වෙන ආසාව. නේද අපි ගමුකෝ දැන් ආර්ය සත්‍ය මාර්ගයේ ඔස්සේ ගියොත් එහෙම එයාට සීලයක් නේද දැන් ආර්ය සත්‍ය මාර්ගයේ සීලය කියන එක නේ සීල සමාධි පඤ්ඤා. ඒතර විරිය කියලා කියන්නේ එයාට ඒ පිළිබඳව උත්සාහයක් ඇති වෙනවා. දැන් චිත්ත කියලා කියන්නේ එයා ඒ උත්සාහය ඔස්සේ සිත සමාධිගත කරගන්න උත්සාහ කරනවා. ඊළඟ විමර්ශනා කියලා කියන්නේ විමර්ශනය කරනවා කියලා කියන්නේ ඉන්වෙස්ටිගේට් කරනවා කියලා කියන්නේ අර හොඳ නරක තේරුම් ගන්න. ඉතින් ඒක ගැඹුරු මානසතාවට ගියොත් එහෙම මොකක්ද ඒක? අර දිත්තේ දිත්තමත්タン, සුතේ සුතමත්タン, මුතේ මුතමත්タン, විඤ්ඤාතේ විඤ්ඤාතමත්タン ඒක තමයි විමර්ශනා කියලා කියන්නේ. විමර්ශනය කරනවා. ඒ විමර්ශනය කරපු හිඳ තමා බුදුහාමුදුරුවෝ කියලා සඳහන් කරන්නේ. ඊගොල්ලෝ සම්බුද්ධ සූත්‍රයේදී සඳහන් කරනවා මේ ඡාත් ඉන්ද්‍රියන් පිළිබඳ ඇස කන නාසය දිව ශරීරය මනස කියන මේ ඉන්ද්‍රියන් පිළිබඳව සම්පූර්ණ අවබෝධය ඇති කරගන්නවා. ඒ සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ තමයි. ඒ කියන්නේ චක්ුණා රූපන් දිස්වා න නිවිත්තක් ගායෝති නානුබ්බැංජනං ගාතර චක්ුණ රූපන් දිස්වා කියලා කියන්නේ ඇහෙන් රූපයක් දැක්කා. දැකපු හැටි මොකද කරන්නේ? නවත්තන්න ඕන. එතකොට මොකද? දික්තේ දික්තමත්ත. සෝතේන සද්දං සුත්වා කනෙන් සද්දයක් අසලා එතකොට සුතේ සුතමත්ත. ඒ කවුද? එතකොටත් කවුද? රාතන් වහන්සේ. එතකොට බුදුරජාණන් වහන්සේ. ඒ ශක්ති ඉන්ද්‍රයන් පිළිබඳව සම්පූර්ණම අවබෝධය කියන ඊට සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුන්වෙනි සූත්‍රය තමයි සම්මා සම්බුද්ධ. එතකොට බුදුරජාණන් වහන්සේ අහනවා මේ සම්මා සම්බුද්ධ බුදුරජාණන් වහන්සේගේ මේ රහතන් වහන්සේගේ වෙනසක් තියෙනවද කියලා. තියෙනවද? තියෙනවා මොකද? පොඩි වෙනසක් තියෙනවා. ඒ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා බුදුහාමුදුරුවෝ හැටියට සඳහන් කරන්නේ ඇයි මේ බුදුහාමුදුරුවෝ තමයි ඉස්සෙල්ලාම සියල්ලටම ප්‍රථම මේ ධර්මය අවබෝධ කරගත්තේ. ඒක නිසා තමයි බුදුරජාණන් වහන්සේ සාමාන්‍ය රහතන් වහන්සේලා අතර යම්කිසි වෙනසක් තියෙන්නේ. එහෙම නැතුව විශාල වෙනසක් නැහැ නිර්වාණය පිළිබඳව. ඇයි? රහතන් වහන්සේලා නිවන් ගිහින් බුදුහාමුදුරුවෝ නිවන් ගිහින් බුදුහාමුදුරන්ට අර අසාමාන්‍ය හැකියාවක් තිබුණා. හේතුව තමයි මොකද? බුදුහාමුදුරුවෝ තමයි ප්‍රථමය, එහෙම නැත්නම් නායකයානේ. එහෙම නැතුව දැන් මහායානෙම සඳහන් කරනවානේ සෑම දිනම බුද්ධත්වයට පත් වෙන්න ඕනේ. එහෙම නැත්නම් මේ රහත්ත්වයේ කියන එක අසම්පූර්ණයි කියලා. නමුත් බුදුහාමුදුරුවෝ එහෙම සඳහන් කළේ නැහැ. අපි කියමුකෝ දැන් ඉන්ද්‍රිය පරෝපරියත් ඥානීදී අපි ධර්ම කරුණු සඳහන් කරන්නේ මොනවද? මොකද මේ පංචේන්ද්‍රියන්නේ සද්ධා, විරිය, සති, සමාධි, පඤ්ඤා. ඒතර ප්‍රඥාව යම්කිසි කෙනෙකුට වැඩිපුරම තියනවා නම් එයාට පුළුවන් ශනිකවම නිවන් දකින්න පුළුවන්කම තියෙනවා. දැන් ඔය තියෙන්නේ අන්තරා පරිනිබ්බායි කියලා සඳහන් වෙනවා. ඊට පස්සේ සතිය කියන එක ඒ වගේ ඒ ඉන්ද්‍රියන් වල දැනුම ශක්තිය ටික ටික අඩු වෙනවා. අන්තරා පරිනිබ්බායි, උපාච පරිනිබ්බායි, අසංකාර පරිනිබ්බායි, සසංකාර පරිනිබ්බායි, උද්දං සෝතගාමි අකනිෂ්ඨකා කියලා කියන්නේ පස්සෙන් කියන්නේ. ඒ කියන්නේ මේ රිවර්ස් ඕඩර් එක එනකොට මොකද ශ්‍රද්ධාව කියන එක බලවත් වෙලා තියෙන එකේනා තමයි අර උද්දං සෝතගාමි අකනිෂ්ඨ කියලා කියන්නේ අවිහ කියන මේ සුද්ධා වාසයේ ඉපදුනාම අතප්ප සුදස්ස සුදසි අකරිටිකා කියන මෙන්න මේ පස්වෙනි, ඒ කියන්නේ ඉහළම තලයට ගිහින් තමයි එයා රහත්ත්වයට පත් වෙන්නේ. අයිය මොහොමත් මතින් අපේ හතර රාහකේ නතු වෛසාරණ්‍ය ඥානගෙනයි සඳහන් කළේ. විසරදභාවය බයක් නැතුව සඳහන් කරන්න පුළුවන් කරුණු හතර තමයි භාගතුමාන්සේ මෙතන සඳහන් කරන්නේ. සූත්‍රයේ හතර සඳහන් කර විදියට සම්මා සම්බුද්ධත්ව කියන කාරණය, සීලාශ්‍රව කියන කාරණය, අන්තරායක ධර්ම කියන කාරණය සහ නීයානික ධර්ම කියන එක. දැන් මෙතනදි බුදුන් වහන්සේ සුවිශේෂ කාරණයක් සඳහන් කරනවා. සම්මා සම්බුද්ධත්ව වුණෝ නැත්නම් උන්වහන්සේ විසින්ම චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් සම්මා සම්බුද්ධත්වයට පත් වුණා කියන කාරණය කාටවත් නැහැ කියන්න බෑ. සාමණේනවා, බ්‍රාහ්මණේනවා, දේවේනවා, මාරේනවා, බ්‍රහ්මේනවා කියන විදිහට බ්‍රහ්මනවා ශ්‍රමණේකටවත්, බ්‍රාහ්මණේකටවත්, දෙවියෙකුටවත්, මාරයටවත්, බ්‍රහ්මයාටවත් හේතු සහිතව කියන්න බෑ. නිකන් කියන්න පුළුවන් වනේ කෙනෙකුට. හේතු සහිතව කියන්න බෑ. සම්මා සම්බුද්ධ වුණ බුදුහාමුදුරෝ සම්මා සම්බුද්ධ නෑ කියලා. ඔබ අහලාදී කොණ්ඩඤ්ඤ හාමුදුරුව බලන්න කියපු වෙලාවේ බුදුහාමුදුරෝ ප්‍රථමයෙන්ම ධර්ම දේශනා කරන්න කියපු වෙලාවේදී මහතර වහන්සේට සඳහන් කරන්න සිද්ධ වුණා බුදුහන්සේ සම්මා සම්බුද්ධත්වයේ කියලා. බුද්ධත්වයට පත් වුණා කියලා. නමුත් මොළදී කොණ්ඩඤ්ඤ හාමුදුරුව පිළිගත්තේ නෑ ඒක. උන්වහන්සේගේ දැඩි මතයක් තිබුණා එකර බාහිර ජන සමාජයේ යම් කෙනෙක් නිවන් දකින නම් ශරීරයට දැඩි දුක් දෙන්න ඕන කියලා. දුෂ්කර ක්‍රියා කිරීමෙන් පමණයි නිවන් දකින්න පුළුවන් කියන විශ්වාසයක් තිබුණා. මේ කොණ්ඩඤ්ඤ හාමුදුරුවේ මතය දැඩිවම හිටියා. ඒක තමයි සම්ප්‍රදායක මතය, දෘෂ්ටිය. නමුත් දෘෂ්ටියම හිටියට ඔහුගේ දැනුම තිබුණා. ඔබ අහලා සිරිමත් කුමාරයට නම් තමයි වෙලාදීදී අර බ්‍රාහ්මණයන් 108 දෙනෙක් ඇවිල්ලා ඒනු ප්‍රධානමත් පිරිසෙන් එකෙක් තමයි මේ කොණ්ඩඤ්ඤ කියලා කියන්නේ. අනිත් හැම දෙනෙක්ම ඇඟිලි දෙකක් ඔසවලා ගිහිගේ හිතියොතින් සක්විති වෙනවා, පැවිදි වුණොතින් බුදු වෙනවා කියලා මත දෙකක් ප්‍රකාශ කර වෙලාවේදී තනි ඇඟිල්ල ඔසවලා එදා කොණ්ඩඤ්ඤ තාපසතුමා වයසින් අඩු ඒ ප්‍රඥාවෙන් වැඩි මේ කොණ්ඩඤ්ඤ තාපසතුමා එදා සපත කළා. අනිවාර්යෙන් මොහු ගිහිගේ නික්මෙනවා, මොහු නිර්වාණ අවබෝධ කරනවා, සම්මා සම්බුද්ධ වෙනවා කියලා. එහෙම දැඩි මතයක හිටිය දැනුමක හිටිය ඔහු ඔහුගේ දැනුම දුෂ්ටියට යට වුණා නේද? බුදු වෙලාවිල කියද්දී ඔහු මුලදි පිළිගත්තේ නැහැ. ඉතින් බුදුහාමරට වාර ගානක් කියන්න වුණා මේ කොණ්ඩඤ්ඤ තාපසතුමා වෙනුවෙන් තමා සම්මා සම්බුද්ධත්වයේ කියලා. එහෙම මුලින් නොපිළිගන්නකොට බුදුහාමර ඊට පස්සේ අහනවා වැදගත් ප්‍රශ්නයක්. ඒ මොකද්ද? ඒ අහනවා කොණ්ඩඤ්ඤ මා නුඹට මීට කලින් දේශනා කළ තියෙන මා සම්මා සම්බුද්ධත්ව උනායි කියලා. මීට කලින් මම කවදා හරි කියලා තියෙද කියලා. බොරුව කියවලා කියලා කියනවා. ඔව් එතකොට තමයි මෝගේ ඇස් දෙක පෑදුනේ. ඔහු මේ අත්මභාවය කරක් නෙමෙයි සසර බොහෝ කාලයක් එකට ආපු දෙන්නේ මේ. එකට සසර පෙරුණාද මොන ගෙහිච්චාය. ඔහු දන්නවා මේක නා කවදා බොරු කියන කෙනෙක් නෙමෙයි කියලා. එතෙන් තමයි පිළිගත්තේ සම්මා සම්බුද්ධ තමයි එතෙන් තමයි බණ සෝදනම්. එතකොට මෙන්න මේ සම්බුද්ධත්වයේ සාධක කළ ස්ථානයක් එදා කොණ්ඩඤ්ඤ තාපසතුමා මුණ ගැහිච්ච අවස්ථාව. ඒ වගේම ශීලාශ්‍රව කියන කතාව. බාහතර වහන්සේ කෙලෙස් ප්‍රහීණ කළා කියලා කිය කියද්දී කිසිදු ශ්‍රමණයෙකුට, බ්‍රාහ්මණයෙකුට, දෙවියෙකුට, බ්‍රාහ්මණයෙකුට මාර්ගයට කියන පුලකමක් නැහැ. කරුණ සහිතව බුදුහාඳුරෝ සේනස්ත්‍රව කෙලෙස් ප්‍රහීණ කළේ ආශ්‍රව ප්‍රහීණ කළාව මොනවහන්සේ තුළ මෙන්න මේ කෙලෙස් තියෙනවා කියලා සාක්ෂි සහිතව හේතු සහිතව කියන පුලකමක් නැහැ. භාගතුන් වහන්සේ සම්බුද්ධත්වයට පත්ව මුල් සමයේදී ඔබහල ඇදී වසවර්ති මාර්යා බුදුරජාණන් වහන්සේ පිටුපස්සේ ගමන් කළා. වසර ගානක් තමන් කළා කියලා සඳහන් කරනවා. උන්වහන්සේගෙන් දෙන්නේ එක වරදක් හරි සිදුවේද කියලා බලන්න. නිකන් සාමාන්‍ය බාහිරින් නෙවෙයි ඔහුට පුළුවන්කම් තිබුණා බුදුහාඳුරගෙන් හිතගෙන බලන්න. හිතත් පරික්ෂා කරමින් උන්වහන්සේගේ පිටුපස්සේ කාලයක් ගමන් කළා. එහෙම ගමන් කළවත් බැරි වුණා. ඕ නරහෝ කරෝති පාපානි අරහන්තේන පෞච්චති. උන්වහන්සේ රහසින්වත් පවක් කරන කෙනෙක් නොවේ කියන එක එදා වසවර්ති මාර්යා තේරුම් ගත්ත දිනට. මෙන්න මේක තමයි බුදුරජාණන් වහන්සේ තියෙන විශාරද භාවයේ නිර්භයතාවයේ. ඕනම තැනක නිර්භයව ශ්‍රමණාදී ඕන පිරිසක් ඉදිරියේ උන්වහන්සේට සබත කරන්න පුළුවන්කම තිබුණා. උන්වහන්සේ ළඟ කිසිදු ක්ලේශයක් ඉතුරු වෙලා නැහැ කියලා. ඊළඟ කාරණේ තමයි අපේ හාමුදුරුවෝ සඳහන් කර විදිහට අන්තරායක ධර්ම ප්‍රාණඝාතී සොරකම් කිරීම ආදී මෙන්න මේ කරුණු කිරීමෙන් අපට අන්තරායක් වෙන්නේ. අන්නේ දේවල් කළා අන්තරායක් වෙන්නේ නැහැ කියලා කිසිදු ශ්‍රමණ බ්‍රාහ්මණ දෙවියෝ මහරාදී කිසිදු කෙනෙකුට කරුණු සහිතව හේතු සහිතව ප්‍රකාශ කරන්න බෑ. උන්වහන්සේ වාන්තරය ධර්ම විදියටමයි දේශනා කළේ. එනිසා ඒ වගේ අපි හිතාතුරට වෙන් වෙන්නට ඕන. බුදුහාඳුරු මහා කරුණාවෙන් මහා ප්‍රඥාවෙන් අපට දේශනා කළේ. එනිසා පංචශීල රකින්නවා නම් මහා පුණ්‍ය ගංගා පහක් විතර දේශනා කළා. පංචශීල ආරක්ෂා කිරීම අභ්‍යන්තේති අභ්‍යන්තේති අභ්‍යාපඤ්ඤන්දේති කියලා සඳහන් කළා. ලෝකෙට නිර්භයතාවය අපේ දාණය මෛත්‍රිය පූජා කිරීමක් කියලා. බයම වැසුරු කරන කෙනෙක් පංචශීලයේ 100% ආරක්ෂා කරනවා කියලා ඔබ දන්නවා නම් යාගෙන කොච්චර ආදරයද ඔබට හටගන්නේ නේද? කොච්චර ගෞරවයද හටගන්නේ? බලන්න එකක් හරි කඩ වෙනවා කියලා ඔබ දැනගත්තොත් ඔබ නැගී මැසුරු කරන කෙනෙක් අපි කියමු හොරකම් කරනවා කියලා. දැන් මෙතන කවුරුහරි හොරකම් කරන කෙනෙක් ඉන්නවා කියලා දැනගත්තොත් ඔබට මොකද වෙන්නේ? කිව්ව ගමන්ම බලන්න පස්සේ ඒක දිහා නේද? බෑග් එක දිහා බෑග් එක ලාංකර ගන්න ඊට පස්සේ. ඔය එතන ඉඳන්ම බෑග් එක අරන් තමයි හැමතැනම යන්නේ. කොච්චර බයද බලන්නනේ. මේ පහෙන් එකක් කඩ වුණාම බලන්න මෙහෙම බයක් නම් මේ පහම කඩ වුණොත් මොකක් වේද? ලෝකෙට පින්නතුනි අපේ දානීය දීමක් වෙනවා පංචශීල ආරක්ෂා කිරීම. ඒ නිසා මේ පින්නතුන් නිරතුරුව පංචශීල ආරක්ෂා කරන අය ඔබේ ගැන වාසතුටපත් වෙන්න මේ අන්තරාය කර ධර්මයෙන් ඔබ වෙන් වෙලා ඉන්නේ කියන එක. අන්නේ ඔබපත් වෙච්ච ගුණයට ඔබේ ළඟම ඥාතියොත් හැකිතා ඉක්මනින් පමනවා ගන්නට ඕන. ඒක තමයි සත්පුරුෂකම කියලා කියන්නේ. අප සිල්වත් වෙන ගමන්ම අපේ අනිත් ඥාති මිත්‍රාදීන්ටත් ඒ සීලය හඳුනවා දීලා ඕනෙන් සීලය සමාදන් කරනවා නෝන පින්නතුද. ඔබේ ස්වාමී පුරුෂයන්, භාර්යාවන්, දරුවන්, අම්මා තාත්තා ඒ හැමදෙනාම නිකන් බැරි නම් සල්ලි දීලා හරි පංචශීල රකින්න ඕන. සල්ලි දීලා හරි මාසයක් මාසෙකට රැක්වෙතින් මෙච්චර ගාණක් දෙනවා කියලා පොරොන්දු වෙලා කරත් කමන්න. ඒගොල්ලන් මිය ගියාට පස්සේ වෙන පිටකම් කරන්න ඕනේ නැහැ පින්නතුනි. අද දවසේ දාණය තුන් මාස දාන නොතිබ්බත් කමන්න නැහැ. ඔබ කලින්ම දාණය දීලා තියෙනවා. ඒ ඇසුගති ගන්න වෙලා තියෙන ආයි දුගති ගන්නව සුගති ගාමී කරන්න අමුතු දින්ගම් කරන්න ඕනේ ඊට පස්සේ. පංචශීල ආරක්ෂා කිරීම තමයි මේ අන්තරායතර ධර්ම වලින් වෙන්වීම තමයි පින්නතුනි. අපායෙන් මිදෙන්න සතර අපායෙන් මිදෙන්න තියෙන මාර්ගය දුගතියෙන් මිදෙන්න තියෙන මාර්ගය. එනිසා බුදුහාඳුරෝ මේ වෛස්කාරද ඥානයක් විදියට අපිට ඒක දේශනා කරනවා. ඊළඟට භාගතුන් වහන්සේ නිවනට පමනවන ධර්මයක් දේශනා කරා නම් විශේෂයෙන් ආර්ය සත්‍ය හතර පාදක කරගත්තු චතුරාර්ය සත්‍ය ගැන දැනුමින් යොක්ව විශේෂයෙන් මාර්ග සත්‍ය පුහුණු කිරීම වශයෙන් ආර්ය ශ්‍රමික මාර්ගය පුහුණු කිරීමෙන් මේ දීඥානිකව නිවනට පමනවන ධර්මයක් දේශනා කරා නම් ඒ මාර්ගයේ ගිහිල්ලා නිවන් දකින්නේ නැහැ කියලා කිසිදු ශ්‍රමණයෙකුට, බ්‍රාහ්මණයෙකුට, දෙවියෙකුට, මාරයෙකුට, බ්‍රාහ්මණයෙකුට හේතු සහිතව සඳහන් කරන්න බෑ. එහෙම දෙවියෝ නිවන් දකින්නේ නැහැ කියලා. ඒක විශාරද ඥාන හතරක් විතර දේශනා කළා. ඊළඟට පිරිස් අටක් ගැන සඳහන් කරනවා. මේ ලෝකෙ මේ ණය කොටස් අටකට බෙදලා භාගතුන් වහන්සේ පැහැදිලි කරනවා. කවුද මේ පිරිස් අට? ශාස්ත්‍රීය, බ්‍රාහ්මණ, ගෘහපති, ශ්‍රමණ, ඒ වගේම චතුර් මහරජෙක, ඊළඟට තම දිනස, මාර, බ්‍රහ්ම. මෙන්න මේ පිරිස මැදට ගිහිල්ලා බුදුහාඳුරන්ට ඕනම සාකච්ඡා කරන්න පුළුවන්, ඕනම ප්‍රශ්නයකට උත්තර දෙන්න පුළුවන්. කිසිදු බියක් තැති ගැනීමක් ඇති වෙන්නේ නැහැ. ශ්‍රමණෙක් මැදට ගියත්, මාරයෙක් මැදට ගියත්, බ්‍රහ්ම ලෝකෙ ගියත්, දෙවියෙක් අතරට ගියත්, රජ කෙනෙක් අතරට ගියත්, ශ්‍රමණ පිරිසක් මැදට ගියත්, කොතරට ගියත් බුදුහාඳුරට විසාරදව ඒ අය මැද බැබලෙමින් උන්වහන්සේගේ අදහස නිර්භයව විසාරදව ප්‍රකාශ කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. මෙන්න මේකත් බුදුරජාන් වහන්සේගේ චරිතයේ තියෙන සුවිශේෂී ලක්ෂණයක්. ඊළඟ සඳහන් කරන සතර යෝනි පිළිබඳව මේ ලෝකයේ සත්‍යයන් ඉපදෙන ආකාර හතරයි තියෙන්නේ. මොනවද? අණ්ඩජ, බිත්‍රවලින් උපදින සත්‍යයන් ඉන්නවා. ජරාවුජ, මව්කුසෙන් ඉපදෙන සත්‍යයන් ඉන්නවා. සංසේදජ, ඒ කියන්නේ මඩවගුරු ආදී තැන්වල ඉපදෙන පණෝ වගේ සත්ත්වෝ ඉන්නවා. ඕපපාතික, ෂණිකවම ඉන්ද්‍රිය පහළ වෙලා ස්කන්ධ පහළ වෙලා ඉපදෙන සත්‍යයන්. බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්මයන්, දිව්‍ය ලෝකේ දෙවියන්, සමහර අපාගත සත්‍යයන් සහ කලාතුරකින් මනස් ලෝකෙත් ඕපපාතිකව සත්‍යයන් ඉපදෙනවාද සඳහන් කළ තියෙනවා. එතකොට මෙන්න මේ අණ්ඩෙන කියලා කියන්නේ බිත්තරයකින් උපදින කාලයක්. බිත්තරයක විඥානය බැසගෙන බිත්තරයේ වර්ධනයකින් මාසෙන්. එතකොට බිත්තරයේ ඉන්න කාලේ හෝ මෞකසේ ඉන්න කාලේ සඳහන් කරන්නේ සම්භවයේ සීමා. උපතක් අපේක්ෂාවෙන් ඉන්න කාලය. භූතාව සම්භවයේ සීවා කියන කාරණා දෙකක් තියෙනවානේ. භූත කියන්නේ දැනටම ඉපදෙලින සත්‍යයක්. දැන් අපි භූතයි. සාමාන්‍ය භූතය කියලා වෙනම එකක් තියෙනවා. ඒක නෙමෙයි. දැන් භූත කියන්නේ දැනට ඉපදෙලින සත්‍යද භූත කියලා කියනවා. සම්භවයේ සීමා කියනවා උපතක් බලාපොරොත්තුෙන් ඉන්න තාම. ඒ කවුද? එහෙම කිව්වම අපිට හිතනවා පාරේ පාවී ඉන්න කට්ටිය කියලා. නෑ, වෙනතුනේ නෑ නෙවෙයි. එතන ආත්මභාවයක්ම තමයි. මෙතන මේ සම්භවයේ සීමා කියන්නේ උපතක් සොයමින සත්‍යයන්, උපතක් බලාපොරොත්තු වෙන සත්‍යයන් කියලා කියන්නේ බිත්තරවල ඉන්න සත්‍යයන්. තාම සම්පූර්ණම භූත වෙලා නෑ, ඉපදිලා නෑ. උපතක් අපේක්ෂාවෙන් ඉන්නේ. වේටින් ලිස්ට් එකේ ඉන්නේ. ඊළඟට මෞගසේ ඉන්න අය. මෞගසේ විඥානේ බැසගෙන තියෙනවා. තාම උපත සම්පූර්ණ වෙලා නැහැ. මෞගසෙන් බිහි වුණාම තමයි උපැන සාතිය ලැබිලා ඊළඟට එක නම් එහෙම ලැබෙලා ඊටක තීරණය වෙන්නේ. එතනන් න්යා උපතක් බලාපොරොත්තු වෙනවා. ඒ සත්‍යන කියන්නේ සම්භවයේ සීමා කියලා. ඔව්, උපතක් සොයමින් බලාපොරොත්තු වෙන සත්‍යයක් කියලා කියන්නේ. එතන අණ්ඩගේ සහ ජලාභුජ කියන මේ අවස්ථා දෙකේ කාලයක් ගත කර තමයි මේ උපදින සත්‍යයන් බෝධ කියන මට්ටමට සම්පූර්ණ උපදයට පත් වෙන්නේ. සංසේදනය කියන අවස්ථාවේදී එතරම් ස්ථානෙම සත්‍යයක් පහළ වෙනවා. ඕපපාතික සත්‍යනොත් ක්ෂණිකව පහළ වීමක් සිද්ධ වෙනවා. දිවි ලෝකෙ ඉපදෙන සත්‍යනොත්, බ්‍රහ්ම ලෝකෙ ඉපදෙන සත්‍යනොත් ඔවුන් ඕපපාතික ඉපදෙන්නේ. ඒ වගේම මේ යන කොට ඔවුන්ගේ ශරීරය ඉතුරු වෙන්නේ නැහැ. ඒක විශේෂ ලක්ෂණයක්. එතකොට මෙන්න මේ සතර යෝනි ගැන බුදුහාමුදුරුවෝ දේශනා කළා. උන්වහන්සේ ඉතාම පැහැදිලි අවබෝධයක් තිබුණා මේ සත්‍යයන් ඉපදෙනකොට කොහොමද ඉපදෙන්නේ කියලා. ඒතර මේ හතර විතරයි තියෙන්නේ. දැන් වර්තමානයේ අලුත් ක්‍රම වලට සත්‍යයන් උපදවල ගන්නවනේ නේද? ෘතිම ස්ථානවල. එතකොට ඒකන සරකන්නේ මෞකසක් විදිහටම තමයි. ඒකටම තමයි ජලාභුජ මට්ටමටම තමයි අයිති වෙන්නේ. එතකොට එහෙම නැහැ කියලා පහක් වෙන්නේ නැහැ. මේ හතරටම තමයි අයිති වෙන්නේ. මෙන්න මේ හතර ගැන ඒ සත්‍යයන් ඉපදෙන ස්වභාවයන්, ඒ ස්ථානවල ඉන්න කාලය, එතන ඉතුත වෙන විදිය, මෙන්න මේව ගැන බුදුහාඳුරන්ට ලෝක විදූ කියන ඥානය තිබුණා. අරහං ආදී බුදුගුණ කියන තැන්වලදී, නවරහදී බුදුගුණ කියන තැනදී කාරණා එකක් සඳහන් වෙනවා. ලෝක විදූ කියලා ගුණයක්. ලෝක විදූ කියන්නේ එක අතකින් කාමයන් විඳින කාම ලෝකය, රූපාවචර ලෝකය, අරූපාවචර ලෝකය කියන, නැත්තම් කාම ලෝකය කියලා කියන්නේ සතර අපාය, මනස ලෝකය, දිව්‍ය ලෝක හයක් කියන මේ 11 භූමිය ගැන බුදුහාඳුරන්න පැහැදිලි අවබෝධයක් තිබුණා. ඊළඟට කාම ලෝකය, ඉක්මවල රූප ලෝකය, රූපාචර බ්‍රහ්ම ලෝක 16 ගැන අවබෝධයක් තිබුණා. ඒ වගේම උන්වහන්සේට අරූපාචර 4 ගැන අවබෝධයක් තිබුණා. ඒ නිසා බුදුහාඳුරන්ට අපි ලෝක විදූ කියලා කියනවා. ඊළඟ තවත් ලෝක විග්‍රහයක් තියෙනවා. සත්ත්ව ලෝක, සංස්කාර ලෝක, අවකාශ ලෝක කියලා. සත්ත්ව ලෝක කියන්නේ අර කාම රූප අරූප කියන තුන් ලෝකයක විභජන සත්‍යම ඔක්කොම එක තැනකට දාලා සත්ත්ව ලෝකය කියලා කියනවා. ඊළඟ සංස්කාර ලෝකය කියන්නේ අපි සිද්ධ කරන කර්ම සංස්කාර. අන්නේ සංස්කාර සකස් වෙන හැටි, ඒ සංස්කාරවලට අනුරූපව සත්‍ය අසසර යන හැටි, ඒ සංස්කාර නිරෝධයෙන් සත්‍ය අසසර පැවැත්ම නිවාටපත් කරන හැටි, මෙන්න මේ ගැන පැහැදිලි ධර්මයක් බුදුහාඳුරන තිබෙනවා. ඒක රැකගෙන තියෙනතුනි අවකාශ ලෝකය ගැන, ස්පේස් එක ගැන. අද ලෝකයේ විශාල වශයෙන් ගවේෂණ කරන්නේ, වියදම් කරන්නේ, පරීක්ෂණ කරන්නේ, බොහෝ දෙනාගේ සිහිනයම වෙලා තියෙන්නේ අභ්‍යවකාශ ගවේෂණය කිරීමට. බුදුරජාණන් වහන්සේ මේ විතරම මැනවින් දේශනා කළා. ලෝක ධාතු විඤ්ඤාප සූත්‍ර ආදී සූත්‍ර ගණනාවක් මේ සඳහා සඳහන් කරනවා. එක ඉරක්, එක හඳක් වටා යන සත්‍යයන් ඉන්නවා. ඒකට සත්ව ලෝකයක් කියලා කියනවා. එක ඉරක්, එක හඳක් ආශ්‍රිත වෙන මේ සත්ව ලෝකයේ තුල මේ පේන මට්ටමේ මනස් ලෝකයේ දිවි ලෝක ආදී මේ ලෝක ටික ඔක්කොම සංක්‍රමණය වෙමින් තියෙනවා. අන්න එවැනි ලෝක එක ඉරක් එකඳක් සහිත ලෝකයක ඒ වටාවේ තියෙන මේ 31 තලයක ලෝක තියෙනවා. සතර අපාය, මනස ලෝකය, දිව ලෝකය, රූපාචර බ්‍රහ්ම ලෝක 16, අරූපාචර ලෝක කියන මෙන්න මේ සියල්ලම සංක්‍රමණය මෙයාට. එතකොට මේ වගේ අනිසි විදියට භෞතික වාසියේ ස්වභාවයකුත් තියෙනවා. භෞතිකත්වයේ ඉක්මල කිහිල ඉපදෙන සත්‍යන් ස්වභාවයකුත් තියෙනවා. ආවස්තර ලෝකේ දක්වා කිසියම් දිය භෞතික ලක්ෂණ තියෙනවා. ඒන් ඉහළට ගියාට පස්සේ භෞතිකත්වයේ ඉක්මල යනවා. එතකොට මෙන්න මේ එක ඉරකින් එක හඬක් සහිත මේ 31 තලයක එවැනි ලෝක 1000ක් එකතුනහම ඒකට කියනවා සහස්සේ චෝලනිකා ලෝක ධාතු කියලා. හැම අයම 1000 ගන්න ඉන්නවා. මනස ලෝක 1000යි, ඒ වගේම චතුර්මාරාජික 1000යි, මේම හැම එකෙම 1000 සෙට්. එතකොට වෙනුතුනි මේක සාදා විද්‍යාවෙන් නම් ඔයාලට බෑ. විද්‍යාවෙන් නඩා වෙනවත් බෑ මේවට. මේ චෝලනිකා ලෝක ධාතු වල මට්ටමටවත් යන්න බෑ. ඒ නිසානේ තාම මනුෂ්‍යයන් ඉන්න ලෝකයක් තාම බැරුණේ ඔයාගෙන අපිට. මෙච්චර විද්‍යාව දිනන වෙලා. එතකොට මේ එක ඉරක් එක හඳක් තියෙන ඒ 32 සෙට් 1000ක් එකතුනහම කියනවා සහස්සී චෝලනිකා ලෝක ධාතු කියලා. අන්න ඒක නැවත 1000න් වැඩි වෙනවා. 10 වැඩි කිරීම 1000. එකයි බින්දු 6යි. ඒ කියන්නේ මිලියනයි. එතකොට අන්න ඒකට කියනවා දිසාස්සී මජ්ක්‍මා ලෝක ධාතු කියලා. අර 1000ේම 1000ක් එකතුනහම කියන ස්වභාවය කියනවා මෙන්න මේ මජ්ක්‍මා දිසාස්සී ලෝක ධාතු. අර 10සෙස් අර 1සෙස් ඔක්කොම මිලියනේ ගන්න. ඒක නැවත 1000න් වැඩි වෙනවා. ඒකට කියනවා ත්‍රිසාස්සී මහා ලෝක ධාතු කියලා. එතකොට 13 පාරක් වැඩි වුණාම ලක්ෂයව 1000ක් කීයද? ඔව් බිලියනයක් නේද? ඒකයි බින්දු 9ක ස්වභාවය. එතකොට ඒක නැවත වැඩි වෙනවා 1000න්. ඒකට කියන චතුසහස්‍රී ලෝක ධාතු කියලා. පින්වතුනි 1.12 සංඛ්‍යාවක් කියන්නේ. මෙන්න මේ ස්වභාවය මෙන්න මේ මට්ටමට බුදුරජාණන් වහන්සේගේ ආඥා චක්‍රයේ විහිදෙනවා කියලා කියනවා. හැබැයි රහතන් වහන්සේ රහතන් වහන්සේ කෙනෙකුට මේ සීමාවට යන්න බෑ. එතකොට මෙන්න මේ මට්ටමේදී තමයි එක විට සම්මා සම්බුදුරජාණන් වහන්සේලා දෙනම පහළ වෙන්නේ නැහැ කියලා කියන්නේ. එකවර මෙන්න මේ සීමාව තුළ මේ 1.12ක සංඛ්‍යාවක තියෙන මෙන්න මේ ස්වභාවකාශ ලෝකයේ තුළ එක විට සම්මා සම්බුදුරජාණන් වහන්සේලා දෙනම පහළ වෙන්නේ නැහැ කියලා කියනවා. එතකොට අනිත් පැත්තෙන් අපර නිකන් ඉලියක් තියෙනවා. එහෙනම් ඒයින් බැහැර ඊළඟ ලෝකයෙන් එපිට එකවරක් දෙනමක් ඉන්න පුළුවන් කියන හැඟීමක් තියෙනවා. හැබැයි ඉන්න පුළුවන් කියලා එහෙම සඳහනක් නැහැ අපට ඉලියක් වශයෙන් හිතා ගන්න පුළුවන්. එතකොට මේක කාලයකට කලින් යුනිවර්ස් කියන එක අපි ඉගෙන ගත්තා. ලෝකය කියන එක යුනිවර්ස් ගැලැක්සිස් වලට කියන ගැලැක්සිස් වල යුනිවර්ස් එක කියලා කියන. දැන් වර්තමානයේ ස්ටීවන් හොකින් වැනියගේ මතවාදයක් එක්ක කොස්මොලොජි වාදීන් වල තියෙන්නේ ඒගොනොත් එක්ක දැන් එක යුනිවර්ස් එකක් නෙවෙයි දැන් මල්ටි යුනිවර්ස් රට කියලා තියෙන්නේ. එතකොට බහුවිධ ලෝක ධාතු කරා වුන් යමින් ඉන්නේ යමින් කියන්නේ අධ්‍යයනය කරමින් ඉන්නේ. නමුත් කිසිදාක වලට ලබා ගන්න පුළුවන් කමක් නැහැ. බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් රෝහිතස්සමැනි දෙවිවරුන්ට ඉතාම පැහැදිලිව දේශනා කළා. කිසිදාක පාගමනින් භෞතිකව ගිහිල්ලා ලෝකේ කෙලවරට යන්න බෑ කියලා. යන්ත්‍ර ප්‍රමාණයකට යන්න පුළුවන්. නමුත් එයින් එහාට යන්න බෑ අපට. පාගමනින් නෙවෙයි. ඇසිපිය ගන්න මොහොතෙන් එක ග්‍රහ ලෝකයක් පසු කළ ගියත් කිසිදාක මේ විශ්වයේ කෙලවරක් හරහාට යන්න පුළුවන් කමක් නෑ භෞතික වශයෙන්. හැබැයි අනිත් පැත්තට බුදුහම දේශනා කළා මේ ලෝකෙ කෙලවරට නොගිහිල්ලා සතර ගමන් නිමාටපත් කරන්න බෑ කියලා. ඒ වුණාට මේක පාගමනින් යන ගමනක් නෙවෙයි වෙනතුනි. ඒක ආධ්‍යාත්මික යන ගමන. එනිසායි භාගතුන් වහන්සේ රෝහිතත් සූත්‍රයේ දේශනා කළේ ඉමස්මින් ඒව බයාමත්තේ කලයබරිය සසන්නේම්හි ලෝකංච පඤ්ඤේපේමි ලෝක සම්මුදයන්ච ලෝක නිරෝධංච ලෝක නිරෝධගාමිනී පටිපදන්ති කියලා. මේ බමයක් පමණ වූ සංඥා සහිත වූ මේ ස්කන්ධ පංචකය තුළම ලෝකයත් ලෝකේ හට ගැනීමත් ලෝක නිරෝධයත් ලෝක නිරෝධගාමිනී මාර්ගයත් කියන මේ චතුරාර්ය සත්‍යෙම මේ ස්කන්ධ පංචකය මත පනවනවා කියලා දේශනා කළා. එනිසා නිවන් දැක්කොත් ලෝකේ කෙලවරට ගියා කියලා. භෞතික වශයෙන් අපිට යන්න බැරි වුණත් අපිට නිර්වාණ අවබෝධය තුළින් ලෝකේ කෙලවරට යන ගමනක් තමයි බුදුහාමුදුරේ දේශනා කළේ. මෙන්න මේ සතර යෝනි අණ්ඩජ ජලාභජ සංසේදජ ඕපපාතික කියන මෙන්න මේ සත්වයන් ඉපදින සැරිසරණ ආකාර හතර ගැන බුදුහාමුදුරන්ට තාම ප්‍රත්‍යක්ෂ අවබෝධයක් තිබුණා. එහිදී භාගතුන් වහන්සේ දේශනා කරා මා මේ සතර ගමනේදී මම සුද්ධාවාස බඹලෝ හැර අනිත් හැම තැනම සැරිසරුතියි කියලා. අපිත් එහෙම තමයි දෙන්නේ. සුද්ධාවාස බඹලෝ ඉන්නේ අනාගාමී උතුමන්. එතන හැර අනිත් හැම තැනම පංච සුද්ධාවාස හැර අපි අනිත් හැම තැනම ලෝකේ සැරිසරුවක් දෙන්නතුනි. ඒ සැරිසරණ ගමනේදී හරියට අපට සතර පාය මහගෙදර වගේ කියලා සඳහන් කරනවා. අපි කොහේ ගියත් නැවත මහගෙදරට නෑනේ නේද? ගෙදර බලාගෙන මේ හැරෙන්නේ නැහැ. කොච්චර දුර ගියත් ඌබෙහෙට වැඩ කරා. අන්තිමටම අවශ්‍ය වෙනකොට ගෙදර පැත්තට තමයි ඇඩ්‍රස් එක දාගන්නේ. ඌබ වැඩ කරන කෙනෙක් වුණා. අන්න මේ වගේ තමයි පින්නතුනි. අපි බොහෝ විට සතර පාය පැත්තට හැරෙලින්. ඒ නිසා අපට වැඩිපුර කාලයක් ඇඳෙන්න වෙන සතර පායේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් කියන්නේ අනේ සතර පායෙන් අපව මුදවන උත්තමයි. ඒ සතර පායෙන් මුදවන එක පැත්තෙන් අප සුගතියට පිටවන්නට අනිත් පැත්තෙන් ඒ සුගතියෙන් වඩාම ඉහළ සුගතියට අනිත් පැත්තෙන් මුළු සංසාර චක්‍රයම නිදහස් කරලා රාගක්කය දෝසක්කය මෝහක්කය මට්ටමට ගිහිල්ලා අවිද්‍යාව සම්පූර්ණ ප්‍රහීණ කරලා අවිද්‍යාවත්වේ වාසයේ විරාග නිරෝධහ සංඛාර නිරෝධෝ කියන මට්ටමට ඇවිල්ලා අන්නේ අවිද්‍යා සංස්කාර ආදී පරිසම්පාදයන්ග සියල්ලක්ම දුරු කරලා අවිද්‍යාවේ ඉතුරු නැතුවම ශේඛරින් වශයෙන් මේ සංසාර චක්‍රෙම නිදහස් වෙන මේ සතර යෝනියම නිදහස් වෙන මාර්ගය තමයි බාහතුන් වහන්සේ අපට දේශනා කළේ. ඊළඟ පංච ගති දේශනා කළා. ගති පහක් නිරේ ගති තියෙනවා. ඒ වගේම අපැසුරු කරන සතාසි උපාලු තිසන් ලෝකයේ තියෙනවා. ප්‍රේත ලෝක, මනුෂ්‍ය ලෝක, දේව ලෝක. නිරේ තිසන් ප්‍රේත මනුෂ්‍ය දේව මෙන්න මේවට කියනවා පංච ගති කියලා. මේ දේව කියන එකට දේව මනුෂ්‍ය දෙකමයි තියෙනවා. සත්තා දේව මනුෂ්‍යයන් කියන්නේ බුදුහාමර දෙවියන්ට මනුෂ්‍යයන්ට සාස්ත්‍ර වෙනවා කියන්නේ. එතන දේව කියන වචනයෙන් දීර්ඝාස්ත දෙවරු කියලා කියන්නේ බ්‍රහ්මයන්ට. ඒතකොට දෙවියන් බ්‍රහ්මයන් දෙකෝලටම බුදුහාමර සාස්ත්‍ර වෙරේ වුණා. මෙන්න වගේ පංච ගතියක් තියෙනවා. අන්නේ පංච ගතියට යන විදිය ඒ පංච ගතිය යන මාවත විතරක් නෙවෙයි ඒ පංච ගතියේ නිස්සරණය ඒ නිදහසන මාර්ගය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. යත්තන ආමංච රූපංච අසේ සමපුරුජති පටිගම් රූපසංඥංච එත්තේ සා චිත්තතේ ජඨං කියපු විදිහට මෙන්න මේ නාම රූප දෙකේම නිදහස් වීම තුළින් තමයි මේ පංච ගතියේටම යන්නේ පිරුතුනි. නාම රූප දෙකේ ක්‍රියාකාරීත්වයක් විදිහට නාම රූපච්ච විඥාන විඥානච්ච නාම රූපං කියන දෙක මේ දෙපැත්තට දෝලණය වෙමින් තමයි අපි මේ සසර ගමන යන්නේ. නැවත නැවතත් අපි මේ අවිද්‍යාව සහිත ලෝකයේ අපේ සසර සංසාර චක්‍රය යනවා. අන්නේ චක්‍රයේ මුදවන මාර්ගය උන්වහන්සේ නිවන් මඟක් අපට දේශනා කළා. මේ පංචගතිය දේශනා කරලා ඒ පංචගතියට යම හේතුව දේශනා කරලා ඒ පංචගතියේ ස්වභාවය විස්තර කරලා ඒ පංචගතියේ නිස්සරණය දේශනා කරලා ඒ නිස්සරණයට සඳහා මාර්ගය වෙච්ච නිර්වාණගාමි මාර්ගයත් අය මේ වරියෝ අට්ටංගිකෝ මග්ගෝ කියලා මේ අරසිංහ මාර්ගය මේ කියලා දේශනා කරනවා. එනිසා මේ මහසිංහනාද සූත්‍රයෙන් අපට පැහැදිලි කරනවා මේ පංචගතිය ඒ පංචගතිය නිදහසන මාර්ගය. ඒ වගේම අන්‍ය සියල්ලක්ම දැනගත්තු කෙනා එකටකින් චේතෝ විමුක්ති පඤ්ඤා විමුක්ති කියලා විමුක්තියෙන් දෙහිකටපත් වෙනවා. පඤ්ඤා විමුක්ති කියලා කියන්නේ ඍජුවම විදර්ශනාව පාදක කරගෙන ප්‍රඥාව සාක්ෂාත් කර ගැනීම. නැත්තම් ප්‍රඥාව පාදක කරගෙන නිර්වාණ අවබෝධයට පැතර ගමන් කිරීම. ඊළඟට චේතෝ විමුක්තිය කියන්නේ සමත පූර්වංගම විදර්ශනාවට යෑම. මුලින් සමතේ දිනු කරලා ධ්‍යාන අභිඥාට දිනු කරලා ඒ ඔස්සේ නිවන් පැතර යනවට කියන චේතෝ විමුක්තිය කියලා. පඤ්ඤා විමුක්තිය කියන්නේ විදර්ශනා පූර්වංගම පැත්තෙන් සමතේට ඇවිල්ලා හෝ නැත්තම් මේ දෙක මේක විතර සම්පූර්ණ කිරීම වශයෙන් යන ගමනමගට කියනවා පඤ්ඤා විමුක්තිය කියලා. ඒතකොට බුදුරජාණන් වහන්සේ මේ චේතෝ විමුක්තිය පඤ්ඤා විමුක්තිය දෙකම සාක්ෂාත් කරලා නිර්වාණ අවබෝධයට පත් වෙච්ච උත්මය කියලා සඳහන් කරනවා. ඊළඟට පින්නසන් මේ සූත්‍රය ඔබ කියවලා බලන්න ඒක ලොකු විස්තරයක් වෙනවා අපිට ඒක සියල්ලම විස්තර කරන්න වෙලාවක් නැහැ බුදුහාමුදුරු දුෂ්කර ක්‍රියා කරපු ආකාරය ශරීරයට විවිධ විදිහ දුක් දීපු ආකාරය විවිධ ප්‍රතිපදා රැකපු ආකාරය වනාන්තරයේ ඉනකොට මනුෂ්‍යයන්ගේ හඬ ඇහෙනකොට වඩ වඩාත්ම කැලේට ගියපු හැටි දරකඩන්න අය ආවට පස්සේ යට නොපෙනෙන කැලේ ඝන කැලෑවට ගියපු හැටි අවුරුදු ගානක් ගත කරපු දුෂ්කර ජීවිතය ආහාර ටිකෙන් ටික අඩු කරපු හැටි එක ගෙදරකට පිටපත් ගියපු හැටි ඊවල් දෙහිකට පිටපත් ගියපු හැටි එක වේලක් වරඳපු හැටි එක බත් පිනක් වරඳපු හැටි එක බත් හැටියක් වරඳපු විදිය තමන්ගේ ශරීරයට දුක් දීපු විදිය කෙස්ටස් ගලවපු විදිය ඇඟේ මඩ ගැහැවිලා දවස් ගණන් සති ගණන් මාස ගණන් නොනා ඉඳලා මේ ශරීරේ දුර්වර්ණ වෙච්ච හැටි යෙසියාගම කලේ විමුක්තිය අපේක්ෂාවෙන් නිර්වාණ අවබෝධයේ මාර්ගයක් විදියට තමයි මේ හැමදේම හදාගැලුවේ ඒසියාලගේ මොනවහන්සේ තේරුම් ගියා ඒ කිසිදු දෙයකින් නිවන් දකින්න බෑ කියලා. ඒ නිසා ඒසියාලක්ම බැහැර කළා. මේ බැහැර කලේ නිකන් නෙවෙයි. ඒකට බාහිර දෙයන් සමාජීය දෙමුක්ක සකල විද වෘත ධර්ම ප්‍රතිපදාවන් රූක්ෂ ප්‍රතිපatti ඒසියාලක්ම අනුගමනය කරලා අර්ථගමලලා වසර ගණන් පිළිපැදලා උන්වහන්සේ අර්ථදයක් බැලීමෙන්ම අධ්‍යක්ීම තේරුම් ගත්තා ඒ කිසිම දෙයකින් නිවන් දකින්න බෑ කියලා. අන්තිමට සාමාන්‍ය විදිහට ශරීරය ප්‍රබුද්ධමත් කරගෙන තමයි මධ්‍යම ප්‍රතිපදාවසේ නිර්වාණ බෝධි සාක්ෂාත් කළේ. එන මේ උන්වහන්සේ වෙදපු අතිශය දුෂ්කර ජීවන ප්‍රතිපදාව ඒ වසර 6ක් ගත කරපු ආකාරය පින්නතුන ඔබ ගිහිල්ලා කියවන ඉන්ටර්නෙට් එක බලලා මේ මහසිංහල සූත්‍රේ බලන්න ඒ බුදුහාමර වෙදපු දුක් ටික ඒ දුකෙන් අප වෙනුවෙන් පින්නතුන අපිට මේ ධර්මය අනාවරණය කරගන්න එහෙම අනාවරණය කරපු ධර්මයක් දේශනා කළ බුදුහාමර ප්‍රදේශනා කරනවා මහන්නේ ඔබට ඒ වගේ දුකින දෙයක් නැහැ ඔබට ඉතාම සුවදායිව උජුකෝ නාම සෝමක්කෝ අභයානං සාදිසා කියලා මේ ඍජුව මාර්ගය නිර්වල් නිදහස් බියහිත මාර්ගයක් මා ඔබට පනවලා තියෙනවා මේ අරිසි මාර්ගය එනිසාය මාර්ගයේ හරියට රෙඩ් කාපට් එකක් වගේ ඉතාම ලස්සනට නිවි සැනසෙල් යන ගමන් මාර්ගය අනාවරණය කරන තමයි බුදුහාමර මේ දුකින් ඒ නිසා ඒ දහම අපේ ජීවිතේ අපි ආලෝකයක් කරගන්නට ඕන. ඊනක කාරණය තමයි උන්වහන්සේ අපි මුලින් සඳහන් කරපු විදිහට උන්වහන්සේ දුර්වලව හිටියත් වසර 100ක් එක දිගට ඊටාම ප්‍රඥාවන්ත ධාරණ ශක්තිය තියෙන සිහිය තියෙන ශ්‍රාවකයන් හතර දෙනෙක් හතර පැත්තෙන් ඉඳගෙන සතිපට්ඨානෙ ආශ්‍රිතව නිවන් මඟ ආශ්‍රිතව අඛණ්ඩව ප්‍රශ්න හොවත් ඒ සියලුම ප්‍රශ්න වලට එක විට උත්තර දෙන්න පුළුවන් කියලා සඳහන් කළා. උන්වහන්සේට කෙලින් ඉන්න බැරි නම් ඇඳේ හාන්සි කරවල හරි ඒ ප්‍රශ්න ඇහුවත් හතර දෙනාටම හතර දෙනාගේම ප්‍රශ්න වලට එක විට උත්තර දෙන්න පුළුවන් කියලා සඳහන් කළා. උන්වහන්සේ තාත්‍යජ්‍ය සඳහන් කරනවා වයෝ වෘතුනා කියලා කිසිදාක ප්‍රඥාවේ හීන භාවයක් තමන් වහන්සේ ගැතෙන්නේ නැහැ කියලා. අපසරණදී අපේ සාස්ෘ බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණය අප මේ සරණයේ පිළිගනුතුනි. එනිසා නාග සමාධි කියන හාමුදුරුව බුදුහාමුදුරන්ට පවන් සරමින් ඉඳලා මේ දේශනාව අහලා උන්වහන්සේ උන්වහන්සේගේ ශරීරය ලොමු දැහැගන්න පැත්තක් කියලා දේශනා කළා. ලෝමහන්සන දේශනාවක් විදිහට සඳහන් කළා. ලොමු දැහැගන්න දේශනාවක් විදිහට අවසානයේදී මේක සඳහන් කළා. මේකට විශේෂ නමක් තිබුණා තිබ්බා මහා සිංහනාද බුදුරජාණන් වහන්සේගේ සිංහනාදය සිංහනාදයක් මේ කලේ පිනතුනි මේ හැම දෙයකින්ම අපි අවසානයේ කොටන දෙන්නේ මෙවැනි ගුණයන්ගේ යුක්ත සාස්වරයෙන් තමයි අප සරණ කියලා ඉන්නේ උන්වහන්සේ දේශනා කරපු ධර්මය අනිවාර්යයෙන්ම දුකෙන් නිදහස් වෙන හේතු වෙන ධර්ම එහෙනම් අපි මේ ධර්මයට ඉක්මනින් මෙන්නට ඕන පිනතුනි ඒ සඳහා ශ්‍රද්ධාව ඇති කර ගන්නට ඕන ශ්‍රද්ධාව කියන්නේ මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය ඇත්තටම නිවන් දකින හේතු වෙන ධර්ම අපට ලැබිත ජීවිතේ වටිනාම දේ මේ ධර්මය. අපේ ජීවිතේ වටිනාකම වැඩි කරන්න තියෙන ඉහළම දේ මේ ධර්මය. අපේ ජීවිතේ ලැබිච්ච වටිනාම අනර්ගතම මුළු කල්පයක් තුළ ලෝට පහළ වෙන ලෝට ලැබෙන අනිත්‍යම මధుරතම වටිනාම සම්පත මේ සද්ධර්මය. ඒ නිසා වඩා වඩාත්මක සද්ධර්මයක් ලැබුණා. අප්‍රමාදීව මේ ධර්ම තුළින්ම ජීවිතය ආලෝකවත් කරගන්නට උත්සාහ ගනිමු. ඉතින් ඒ සඳහා ඔබට ශක්තිය ධෛර්යය වාසනාව නිරෝගී භාවය දිගාසෙ සම්ප්‍රසාර සේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා අපේ ගෞරවනීය සාන්වහන්සේට තවත් අඩුපාඩු තියෙනවා නම් සඳහන් කරලා දේශනාවලට මාර්ගපත් කරන්න ගෞරවණීය ආරාධනා කරනවා ශ්‍රද්ධාදික ප්‍රඥාදික වීර්යාදික කියලා. ඔව්. බුදුරජාණන් වහන්සේලාගේ තාස්තා කීපයක් තියෙනවා. ප්‍රඥාදික බුදුරජාණන් වහන්සේලා කියලා කියනවා. අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ ප්‍රඥාදික බුදුරජාණන් වහන්සේ කෙනෙක්. ප්‍රඥාදික බුදුරජාණන් වහන්සේ කෙනෙක් පාරමිතා පුරාණවන සාර සංඛාරපලක්ෂය. ඊළඟට එනවා ශ්‍රද්ධාදික බුදුරජාණන් වහන්සේලා අටහස් සංඛාරපලක්ෂයන් පෙරම් කරන්න ඕන. අතු පහල වෙන මෛත්‍රී බුදුරජාණන් වහන්සේ ගැන සඳහන් කරන්නේ ශ්‍රද්ධාදික බුදුරජාණන් වහන්සේ කෙනෙක් කියලා අපේ බුදුහාමරට කලින් පෙරම් කරන්න පටන් ගත්ත උත්තමයන්. අටහස් සංඛාරපලක්ෂය. ඊළඟට සඳහන් කරනවා වීර්යාදික බුදුරජාණන් වහන්සේ කෙනේ සොරසා සංඛාරපලක්ෂයන් පෙරම් කරනවා කියන. අපේ බුදුහාමර වගේ හතර ගුණයක කාලයක් පෙරම් කරනවා කියලා සඳහන් කරනවා. ඉතින් මේ වගේ විශේෂත්වයන් තියෙනවා. සම්මා සම්බුදුරජාණන් වහන්සේලගේ වෙනස්කම් තියෙනවා. උන්වහන්සේලාගේ ආයුෂය වෙනස්කම් තියෙනවා. සමහර බුදුරජාණන් වහන්සේගේ ආයුෂ අවුරුදු 80,000යි පහළ වෙන කාලේ. සමහර සම්බුදුරජාණන් වහන්සේලාගේ අවුරුදු 60,000යි 40,000යි 20,000 12,000 වම ඒකේ ආයුෂ තියෙනවා. හැබැයි කොයි වයසක් ගත කළත් ඒ එක බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ ශාසනය නිවන් දැකන පිරිස සාමාන්‍යයට සමාන පිරිසක් කියලා සඳහන් කරනවා. වීර්යාදික නිර්වාණයෙන් පස්සේ සෝතාපන්නය පිළිවෙන්නේ නැහැ කියලා තියෙනවා. සමහර අවස්ථාවල ඒක තීරණය වෙන්නේ ප්‍රාතිමෝක්ෂය අනුව. ප්‍රාතිමෝක්ෂ දේශනාව කියලා තියෙනවානේ. ඒ කියන්නේ විනය ශික්ෂාපද පනවන බුදුජාණන් වහන්සේලා ඉන්නවා. සමහර ස්වාමීන් වහන්සේ බුදුජාණන් වහන්සේලා විනය ශික්ෂාපද පනවන්නේ නැහැ. එතකොට විනය ශික්ෂාපද නොපනවන බුදුජාණන් වහන්සේලා කියලා කියන්නේ බොහෝ විට වසර ගාණක් වැඩ සිටින ස්වාමීන් වහන්සේලා. හවුරුදු 20,000 40,000 වගේ උන්වහන්සේ පිරුණ ප්‍රයමස් සමගම ශාසනයත් බොහෝට ආසන්න වෙනවා. උන්වහන්සේලා ඉන්න කාලේ අර ප්‍රාතිමෝක්ෂයේ ඕවාද ප්‍රාතිමෝක්ෂයෙන් තමයි සම්පූර්ණ වෙන්නේ. ඕවාද දේශනාවලින්. එහෙම නැති අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ වැනි ශාස්ත්‍රවල ශාසනවලදී ආනාදේශනා කියන එක විනය ශික්ෂාපද පනවනවා. උන්වහන්සේලා පිරුණ ප්‍රයවත් අවසර 10,000 ඉදිරියට ගිහිල්ලා තවත් අය නිවන් දැකලා මේ ශාසනයෙහි පොන් ප්‍රතිඵල ගන්නවා. ඉතින් ඒ බුදුරජාණන් වහන්සේගේ කාලවල නිවන් දකින්න මඟඵල ලබන අය ඉන්නවා. එයා මනුස්ස ලෝකයේදී සමහර අය මාර්ගඵල ලබලා දිවි ලෝකවල ගිහිල්ලා නැවත ආය මනුස්ස ලෝකයට ඇවිල්ලා සේවය කරන අයත් ඉන්නවා. ඉතින් මේ හැම දෙයකින්ම අපි තේරුම් ගත යුතු ප්‍රධානතම දෙයක් තියෙනවා. විශේෂයෙන් බුදුරජාණන් වහන්සේ මේ ඥානයන්ගෙන් අපට වැටහෙන දෙයක් තමයි අප බුද්ධයන් ඇසුරු කරද්දී වා කල්පනාකාරී වෙන්නට ඕන. බාහිර පුද්ගලයන්ගේ ලක්ෂණ වලින් බලලා පුද්ගල ගැන තීරණ ගන්න යන මොඩල ආදීක් මනට පුද්ගලයන්ගේ අභ්‍යන්තර ගුණාංග කොයිතරම් දිනවලද කියලා අපි දන්නේ නැහැ. ඇතැම් විට ඉක්මනටම දක්ෂ අය ඉන්නවා. දැන් අපේ හඳුරු සඳහන් කළේ බලං හඳුරු වගේ කියලා ඉක්මනට නිවන් දැකන අය. සරල සමරණ කලින් නිවන් දැක්ක කියලා මුගලන් හඳුරුට සරල සමරණට වඩා මුගලන් හඳුරු ඉදිරියට ගියේ නැහැ. පස්සේ නම් දැන් එහෙම වුණොත් දැන් බාහිර දාරු කීරිය කොච්චර ඉක්මනට නිවන් දැකන්නේ. එතැන්පිට විනාඩි කිහිපයකින් නිවන් දැක්කේ. නමුත් බාහ්‍ය දාලු කියන හඳුරට පුළුවන්කම ලැබුණේ වෙනත් කිසිම කෙනෙකුට බණ කියලා නිවන් දැක්කා. නමුත් සාරිපුත්ත මහමෙයන් වහන්සේ කාර්යයක් අරගෙන නිවන් දැක්කත් උන්වහන්සේ ධර්ම සේනාධිපතියන් වහන්සේ වුණා. අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ වුණා. පරිසම්පදා මාගේ වැඩි සුවිශේෂ දේශනා කරලා ශාසනය බොහෝ කෙනා සුරක්ෂිත කරන කටයුතු කළා. සූත්‍ර රාශියක් දේශනා කළා. එනිසා අපේ දෛනික ජීවිතේ හැම වෙලාවෙම දැක්කහම පොඩි පොඩි දසතාවලින් ඉහළට වර්ණනා කළ අනිත් අය පල්ලෙහාට ගන්න එපා. ඒක ඇත්ත සුදුසු නෑ. එනිසා එක එකගේ දක්ෂතා වෙනස්. අඩු දක්ෂතාවයක් තියෙන අය එක පැත්තකින් අඩු වුණාට තවත් පැත්තකින් දක්ෂ වෙන්න පුළුවන් කියලා. එනිසා මේ අපි ඇසුරු කරන සමාජයේදී හැම කෙනෙක්ම වටිනවා. මානසික අතරින් සතා සිල්පාව ගැටක් වෙන තුරු වටිනවා. එයාට අතර බොහෝ කාලයක් යන අය, ගුණධම් පුරාගෙන යන අය. එනිසා හැම කෙනාටම අපි ගරු කරන්නට ඕන. හැම කෙනාටම අපි උපකාරයක් කරන්න ඕන. ජීවිතේ කාලය විතරක් නෙවෙයි කෙනෙක් මිය ගියාට පස්සේ ආනි ශරීරයට මනුෂ්‍යයන් විතරක් නෙවෙයි සතා සිව්පාවගේ ශරීරයක් දැක්කත් ඒ ශරීරයටත් අපි පිනුතුනේ ගරු කරන්න ඕන. මහා නගක සතෙන් මැරිලා හිටියත් අපි ඒ සතාව ගෞරවණීය විදියට ඒ සතාගේ ශරීරයට අපි ගෞරවය දක්වන්නට ඕනේ. ඇයි ඒ සතා මේ සතර පුරාම ඒ දිනු කරගෙන ඉන්න ගුණාංග ටිකට කර්මෙට ලැබෙච්ච දායාද යාද? ඒ නිසා අපට අපේ ශරීරයේ කෙස් ගන්නත් වටිනවා. ඒ කෙස් ගහගත්ත අපි සතර මුවා පින්කම් තියනවා නේද? ඒ කෙස් ගහ ලබන්නේ නැත්නම් අපි වගේම තමයි ඒ සතක් වෙන තුනේ මේ මහා මග වැඩෙනින් සතක් මුළු සතරක් පුරාම එකතු කරගෙන ආපු කර්ම දායාද යෝටේ. ඔබටත් අපි ගරු කරන්නට ඕන පින්නතනි. මානව දයාවෙන්, සත්ව කරුණාවෙන්, සමානාත්මතාවයෙන් අපි මේ ජීවිතය ගත කරන්නට ඕන පින්නතනි. ඒක තමයි දහම් කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ මේ හැම කෙනෙකුගේ ජීවිතාගය පැල තියෙනවා. වටිනාකමක් දීලා තියෙනවා. අපි ඒ නිසා මේ දහම් අනුගමනය කරන විදිහට බුදුරජාණන් වහන්සේ සරණ ගිය ශ්‍රාවකයන් විදිහට අපි අපේ ජීවිතේ වටිනාකම ලබා දෙන ගමන් අපි අසුරු කරන හැම දෙනාගේම ජීවිතවලට වටිනාකම ගෞරවය ආදරයක් ලබා දෙන්න ඕන පිණිතුනි. අපේ දරුවන්ට අපේ නාදින සලකන වගේම පුළුවන් මට්ටමේ අන්තයගෙන මෛත්‍රී ඇසින් ඒ වගේම කරුණාවෙන් ලැබෙච්ච හදවතින් මුළු ලෝකයක් ඇසුරු කරන්නට අපි අධිෂ්ඨාන කරගන්නට ඕන. අද වෙනි වෙසක් පුරපෝප දිනයේ මේ උතුම් ධර්ම ශ්‍රවණය කරන මේ ලෝකයේ පහළ වෙච්ච උත්තම මාස් රත්නයේහි ගුණ සමුදාය ශ්‍රවණය කරන අය විදියට අපිත් මේ මානව ගුණ දහම් මේ ප්‍රඥාදීන්ද්‍රිය අපේ ජීවිතයට සම්බන්ධ කරගන්න අපි අධිෂ්ඨාන කරගනිමු. ඒක තමයි අද අපවෙසක් පොහොන් දිනයේදී බුදුරජාණන් වහන්සේ දක්වන ලොකුම ගෞරවයේ ලොකුම සැලකිල්ල ලොකුම කෘතඥතාවය බවට පත් වෙන්නේ. ඉතින් ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය, මානසික සැලසීමක් ලැබී ප්‍රාර්ථනා කරනවා. වෙසක් පොහොය දිනයේ නිමිත්තෙන් අද ජයරස්ථානයේ අපේ ඉදිරි සාකච්ඡාව මෙතන අවසන් කරනවා. මේ දස සාකච්ඡාව සඳහා දායකත්වයේ දරන්නේ අපේ වෛද්‍ය ජයන්ත විජේගුණරත්න වගේම දීපා විජේගුණරත්න මහත්මිය. මේ පුණ්‍ය ක්‍රියාවේ ලබා ගත්තා වූ මේ පින්වල බලයෙන් ඒ දෙපළටත් පෞලේ සෑම දිනකටමත් නිදුක් නිරෝගී භාවය චිර ජීවනය ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමි. ඒ වගේම මේ දෙපළගේ නමින්ගේ ඥාතිදෙද මෙපින් අනුමෝදන් වෙලා ඥාතින් උත්සවපත් වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමි. ඔබ අප සෑම දිනකටමත් මේ පුණ්‍ය ක්‍රියාවෙන් ලබා ගත්තා වූ මේ පින්වල බලයෙන් නිදුක් නිරෝගී භාවයේ චිර ජීවනය ලැබිලා සංසාර ගමන සාර්ථක කරගෙන යම් දවසක උතුම් නිවන් ලබා ගැනීමටත් මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමි.